සමන්සනය කරනවා නම් නැත්නම් යෝනිසෝ මනසකාරයෙන් යැයි සිහි කරනවා නම් ඒ සීකරන මොහොත තුලත් මේකමයි වෙන්නේ. ඊළඟ කාරණය තමයි ඒ ධර්මයේ සත්‍යඥාන කරනවා නම් මෙහෙතනින් අර්ථ මෙහෙය කරමින් යම් කෙනෙක් ඒ සත්‍යෝ ධර්මය සත්‍යඥාන කරනවා නම් ගිරිමානන්ද සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, බොජ්ජං සූත්‍රය මේ ආදී සූත්‍ර අර්ථය මෙහෙය කරමින් සීයෙන් නොනින් අපි අහනවා නම් ඒ අහන මොහොත තුල කෙලස් වෙනවා. අනිත් කාරණේ තමයි භාවනාව කියන කාරණේ. බොහෝ දෙනෙක් හිතන්නේ කෙලස් නෙවෙන්නේ භාවනා කරනකොට විතරයි කියලා නේ. ඒ නිසා තමයි වැඩසටහනකට සහභාගී වුණාම බොහෝ දෙනෙක් හිතන්නේ ඇස් දෙක වහගෙන වැඩි වේලාවක් හිටියනම් වැඩසටහන හරියම සාර්ථකයි කියලා කියනවා. එක දවසක් නෙවෙයි දවස් 10ක් ඇස් දෙක වහගෙන ඉන්න වැඩසටහන හරියම හොඳයි කියලා කියනවා. දවස් 25 නම් තවත් හොඳයි කියලා කියනවා. දවස් 45 නම් ඉතාම හොඳයි කියලා කියනවා. එක මිනිත්තු එකක් විතරයි. ඒ ඇස් දෙක වහගෙන ඉන්න මොහොත තුල අපේ වෙන්න ඕන සති සම්බඳන දේවියුම තමයි. හුදේ ඇස් දෙක වහගෙන ඉන්න දේවියුම අමන කෙනෙක් දුර් වෙන්නේ නැහැ. ඒක විමුක්තිය කරා දෙන්නේ නැහැ. තේන තුනේ මේ ගෞතම සම්දස්සහසනේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ විමුක්තියට පත් වුනේ ඇස් දෙක වහගෙන ඉඳිද්දිද ඇස් දෙක ඇරගෙන ඉඳිද්දිද ඇස් දෙක ඇරගෙන ඉඳිද්දි තුමි බොහෝ වයකේ චරිතවල ලක්ෂණය තමයි ඇස් දෙක ඇරගෙන හොඳට අවදින් ඉන මොහොත තමයි කෙලස් දුර වෙලා තියෙන්නේ යකි මාර්ගඵල ලැබවදී. එතකොට මෙන්න මේ ඔබ මේ අවස්ථාවේ ශ්‍රවණය කරන ධර්ම දේශනය එක දිගටම ඔබ මේ ධර්ම තුළ ඉන්නවා නම් ඔබට දැක ගන්න පුළුවන් ඔබේ කෙලස් දුරු වීමේ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම මාර්ගයේ ආරම්භයේ නම් අවසානයේ දක්වාම අපේ ළඟ වැඩි දියුණු කර ගන්න ලක්ෂණ ගැන. First of all, we discuss the entrance of liberation. There are 5 places we can see where we can reduce our defilements. If we are in mindfulness and wisdom, when we are listening to Dhamma at the moment, our defilement gradually decreases. On the other side, when someone explains Buddha's message with consists of the Four Noble Truths at the moment, that preacher also reduces his defilements. On the other side, when we recall the Buddha's message again and again, which consists with Four Noble Truths and the Dependent Origination, at the moment our defilements gradually decrease. Again Buddha says, when we chant some discourses, at the moment if we chant those discourses reflecting on meaning, we can reduce our defilements, negative thoughts, greed, anger and delusion at the moment. Again Buddha says, when we practice concentration and insight meditation, that is also one of the places that we can reduce our defilements and attain liberation. These are the 5 places, entrances, that we can overcome negative thoughts, we can get rid of suffering. Again, Buddha says, from the beginning to end, we have developed 4 qualities in our life. There are 4 helpers when we go on the path of liberation. One of them is good association. That first of all, we should have a real resource. පළවෙනි කාරණය තමයි අපට මේ ධර්ම යම් කිසි මාධ්‍යයක් ඔස්සේ යම් කිසි මූලාශ්‍රයක් ඔස්සේ ලැබෙන්නට ඕන. ඒක සැදී බුද්ධලෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොතක් වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකේ ලින්ක් එකක් වෙන්න පුළුවන්. CD එකක් වෙන්න පුළුවන්. දැන් අපු මම වාසනාවන්ත මේ 21 සියවස් ඉන්න අය අපි විදියට. එතකොට හොඳ මිතුරු ආශ්‍රයක් අපිට තියෙනට ඕන මේ සත්‍යයට මේ ලැබෙන. ඊළඟ කාරණේ තමයි ඒ ධර්මය ඇහෙනකොට මේ කල්යන් මිත්‍රයන් වෙතින් අපි ධර්මය ශ්‍රවණය කරන්න ඕන. අපි ඕනකමක් තියෙනට ඕන. ඒ කල්යන් මිත්‍රයා මොන ගැහුණා? එයාට පෙනුනොත් අපි ධර්මයේ හැසිරෙන්න කැමැත්තක් නැහැ කියලා. එයා යාළු වෙච්ච දින අසලේ කියන්නේ නැත්නම් එනයි. එච්චර තමයි ධම්ම කරුම කරන්නේ. එයාට තේරෙනවා මෙයා ධම්මage යන්න අවන්ත උත්සාහයක් තියෙන කෙනෙක් නෙමෙයි කියලා. එයා ඇමිට කරුණාවෙන් කෙනෙක් නම් උනන්දු කරවන්න පුළුවන්. හැබැයි වැඩිපුරම මානසික නැහැ. ඊළඟ කාරණේ තමයි ඒ කල්යන් මිත්‍රයන් කියන සද්ධා නාමයට ලැබෙනකොට ඒක හොඳට අවධානයෙන් අහලා මතක තියාගන්නට ඕන. ඒක නිතර නිතර මෙනෙහි කරන්න ඕන. බොහෝ විට අපි ධර්ම සාහාරෙදි තමයි මෙනෙහි කරන්නේ. ඒ පස්සේ හිතන්නේ අපිට යන ඕන පුද්ගලික දේවල් කරගන්න පුළුවන් කියලා. එහෙම හිතුවොත් නෙවෙයිනේ තමන්ගේ ප්‍රැක්ටිස් කරන තරම තමයි මේ සාධක තියෙන්නේ. ඔබ වැඩිපුර රිසල්ට් එක ගන්න කැමති නම් වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔබ පෑ ගන්නට වැඩ කරන කෙනෙක් නම් වැඩිපුර පෑ ගන්නත් වැඩ කරොත් තමයි වැඩ ලැබුක් තියෙන්නේ. ඔබ මාස කුලියට වැඩ කරන කෙනෙක් නම් ඔබට නිකන් ගිහිලා අසංගලයේ කියත් නඩුව ලැබෙයි. හැබැයි ඔබ පෑ ගන්නට වැඩ කරන කෙනෙක් නම් ඔබ මහන්සි වෙලා වැඩිපුර කාර්යයක් වැඩ කරන්න ඕන. ධර්මයේ තුල තියෙන තනි මාසික ක්‍රමයට වැඩ ලැබෙන්නේ මාර්ගඵල ලැබුවට පස්සේ. එතේ අත්තම් ක්‍රමයට, පැය ක්‍රමයට වැඩිපුර කාලයක් යොමු කරන්න වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න, ඒ අහන ධර්ම යළි යළි නොවනින් මෙනෙහි කරන්න. මෙන්න මේ විදිහට යෝනිසෝ මනසිකානේ මෙනෙහි කිරීමත් එක්ක වැඩිපුර කාලය සමත විදර්ශනා සඳහා අපි යොමු කරන්න ඕන. ඒකත් මේ ධර්ම මාර්ගයේ සාර්ථකත්වයට හේතුව. දිනපතාම විනාඩිය විනාඩිය විනාඩි 10න් 10 වැඩි කරගෙන මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව ආදී මේ කමඨාන් සඳහා කාලය ගත කරන වේලාව ටිකෙන් ටික වැඩි කරන්න ඕන. ඔබ ඇත්තටම දුකින් නිදහසන කැමතිද? ඔබ ඇත්තටම ඔබට ඉදිරි ජීවිතේන අභියෝග වලින් සැබෑලෙස්ම ජය ගන්න කැමති නම්, නිදහස් වෙන කැමති නම්, ඔබේ රූපය දුර්වල වෙනකොට, ලෙඩ දුක් හැදෙනකොට, ළඟම ඥාතින් ඔබෙන් සමගන්නකොට, මේ වගේ අනාගතයේ අභියෝග වලට ඔබට මුහුණ පාන සිද්ධ වෙනවා ඔබ කැමති වුණත් නොවන. ඔබට හඳන්න වෙන මොකක් කාරණාවලට මොනවත් නැතුණත් අඩු ගන්න ඔබ මේ වෙන් වෙන දවසට හරි ඔබේ ලස්සන ගෙදරින් දරුවෝට එක ඔබේ ඇස් දෙක ඉදිරි පිට දීමේක මොහොතකදී අත්හරින්න වෙනවා. හිතලද තියෙන්නේ? ඉන්න ගෙදර අහිමි වෙනා කියලා හිතලද තියෙන්නේ? තොන් හිතකින්වත් නැහැනේ සමහරක්. ලෙඩක් වුණාම වෙන් වෙන වෙනකොට හිතනවා මම තොන් හිතකින්වත් මෙහෙම වෙනවා කියලා හිතුවේ නැහැ කියලා. පින්නතුනි කලින්ම හිතලා තියන්නේ ඔබ ඇත්තම බුදුහාමරණේ ශ්‍රාවකයෙක් නම්, ඔබ ඇත්තම බුදුහාමරණේ ගරු කරනවා නම්, ඔබ ඇත්තම බුදුරජාණන් වහන්සේගේ සරණාඥානය විශ්වාස කරනවා නම් ඔබට මේක කලින්ම හිතලා තියන්න වෙනවා. ඒ නිතර සීගලක කාරණාවලින් එකක් විදිහට මේක කියලා තියෙනවා. පින්නතනෙ මෙන්න මේ කරුණ හතර කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ හතර ධර්ම මාර්ගයේ ආරම්භය නම් අවසානය දක්වා අඛණ්ඩව හැටි උපරිමයෙන් අපි පවත්වා ගන්නට ඕන. From the beginning to end on the path of liberation we have developed our four qualities in our life. Good association, listening to Dhamma, reflecting on what we are listening and practice throughout practicing concentration and insight meditation. These four qualities are very, very important in this path. Tinnutun ilanga karane tamai. Api visheshayen sakshatkara karana balaporuttu wenna karana karin api kiyuwa මේ සත්‍යයෙන් ශ්‍රවණය කරන මොහොත තුලම යම් ප්‍රමාණයකට අපේ හිතේ කෙලෙස් දුර වෙනවා කියනවා. එතකොට ඒ සත්‍යයේ ලක්ෂණ අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අනාවරණය කළේ උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කළේ උන්වහන්සේගේ පුද්ගලික නිෂ්පාදනයක් නෙවෙයි. මේක ක්‍රියේෂන් එකක් නෙවෙයි. මේක ඩිස්කවරි එකක්. කලින් කල ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාගේම ඥානයෙන් අනාවරණය කරන ලෝකයන්ට අර්ථයක් මේක. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා සම්මා සම්බුදුරේ ලෝකේ පහළ වුණත් නොවනත් මේ යථාර්ථයේ හැමදාම ලෝකේ පවතිනවා කියනවා. අපි මේකට බුද්ධ ධර්මය කියලා කියන්නේ බුදුහාඳුනන ඥානෙ මේක අවබෝධ කරගත්ත නිසා. නමුත් බුදුහාමගේ ඉන්න කාලේ බුද්ධ සංසිද්ධි වුණේ නැහැ. බෞද්ධයෝ හිටියෙත් නැහැ. සැරියොත් ආඳුරවත් බෞද්ධයෙක් නෙමෙයි. පස්සේ කාලේ තමයි අපි බෞද්ධ කියන නම ලේබල් අපි ගැහුවේ. පින්නතනේ ඒ කාලේ කියන මේ සත්‍ය පස්සක් කරපු තමයි ජීවිත කුලෙම දැකපු අය හිටියේ. ඉතින් වසර 10,000 යනවර ටිකෙන් ටික බෞද්ධ කියන වචනයම අපිට එන ගත්තා. කෙසේ වෙතත් පින්නතනේ බුදුහාමතුරු මේ අවබෝධ කරගත්තේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිත කතාව මේ. එතකොට ඔබ ධර්මයක් හැබැයි ධර්මයක් අහන්න ඕන. ඔබ අහන්නේ හැබැයි ධර්මයක් නම් ඔබ බුද්ධිමත් නම් ඔබට තේන්න ඕන එක්තරා ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ ධර්ම තුලින් ඔබේ ජීවිතය ගැන කියවෙනවා. ඔබ ශාස්ත්‍රයක් අහන ගියාට පස්සේ ඔබ අඳහන බලන ගියාට පස්සේ දැන් වල යනවනේ අපි. ඒ ගිය තැන ගියපු කෙනාගේ ඒ තැන කෙනාගේ පේනේ හෝ ශාස්ත්‍රයේ කිව්වොත් ඒකද සාර්ථකද? ඔබ යම් කිසි කෙනෙක්ගෙන් පේනක් බලන්න යනවා. ශාස්ත්‍රයක් අහන මෙයා ගියාට පස්සේ කියන මම මෙන්න මෙහෙම මම මේ මැනේජ් ඉගෙන ගත්තේ මම මේ තැන්වල හිටියේ කියලා ලොකු විස්තරයක් කරනවා. ඔබ ගියපු කාරණේ සාර්ථකද? නැහැ කියනවා. ඔබ ගිය ගමන්ම ඔබ කොතනින්ද ආවේ? ඔබේ ප්‍රශ්නේ මොකද්ද? ඒ ප්‍රශ්නේ විසඳනවා මොකද්ද කියලා ඔබ ගැන ඒකන කියන්නට ඕනේ. අන්න ඒක තමයි පිනතුනේ සත්‍යධර්මයක් තුල තියෙන ලක්ෂණය. මෙන්න මේ දක්ෂතාවය ඔබ තුල නොතිබ්බොත් ඔබ හැතැම්මිට ඔබට නියම සත්‍යධර්මය ලැබෙන්නේ නැහැ. ඔබ වෙන තැන්වල එල්ලෙනවා. පිනතුනහ නැති සරල සාන්දර සත්‍යමයන් කියන ඉති කාලේ. තාපසේ පසිගෙන කාලේ උපදේශ පරිඥාන කිරියෙ. උපතිස්ස පොත් උපතිස්ස මෙහෙම යනකොට ඔහුට කවුද මුණගෙන මොනේ? උපතිස්සට මුණගෙන මොනේ? අස්තගහඳුර මුණගෙන මොනේ? අස්තගහඳුර දැක්ක පස්සේ උපතිස්ස මුගා පහදවන මාසික දාන්නේ. මුගා ප්‍රසන්න ඉන්ද්‍රියන් තියනවා. ඊට පස්සේ කියන ඔබගේ ඉන්ද්‍රියන් මුගා ප්‍රසන්නයි. ඔබ වෙන මොන හරි ධර්මයක් කියනවා. අනේ ධර්මයට කියන්නේ කියන්නේ පින්නතුනේ මෙන්න මේ කයි බුද්ධිමත් ශ්‍රාවකයෙකුගෙන් වෙන්නට ඕන කාර්යභාරය. ඔබ යම් කිසි කෙනෙකු විලම පැහැදීමක් ඇති වුණොත් ඔබ එතනට ආගෙන අහන්න ඕන. සැබෑසම දුකේ නිදහස් වීම මාර්ගය විදියට ඔබ දකින්නේ මොකද්ද? ඔබ දුකේ නිදහස් වුණා නම් ඒ දුකේ නිදහස් වෙච්ච මාර්ගය මොකද්ද කියලා පැහැදිලිව මාර්ගය විස්තර කරන්න ඕන. කෙනෙක්ගේ ප්‍රතිඵලයන් වල විතරක් ඒක සාර්ථකයි කියලා කියන්න බෑ. ඒ ප්‍රතිපලයට ආපු මාර්ගය අනුපිළිවෙලින් අසා දැනගන්නට ඕන. ඒ වගේම ඒ මාර්ගය විමර්ශනත්වාග හේත බාහඳට විමසලා ගන්නට ඕන. ඇත්තටම මගේ කෙලෙස් ටිකක් මේ මගේ ගියහම මට දුර වෙනවාද කියලා තමයි බලන්නට ඕන. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සමහර අවස්ථාවලදී උන්වහන්සේ ඉරදි බලපාලා තිනවා. දුර වෙන කාශ්‍යප දමණය කරන්න සාක්යන්ගේ මානෙ දුරු කරන්න ඇතැම් අවස්ථාවලදී ඉරිදි බල විශේෂ හැකියාව සයිකික් එනර්ජි පාක්ෂිකද තියෙනවා. නම බුදුහාඳුරෝ ඉරිදි ප්‍රාතිහාර්ය පිළිබඳව නෙවෙයි සංකේතින්නේ. ඉරිදි බලෙන් උන්වහන්සේ උපයෝගී කරගත්තේ අර අවනත කරගන්නේ බැරි වෙච්ච අය ප්‍රවේශයක් ලබා ගැනීම විතරයි. ඒ තුරට පැහැදිලි කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනවා යහේ ධර්ම තුළ ස්ථාපිත කරේ කොහොමද? දේශනා ප්‍රතිහාරය. බුදුරජාණන් වහන්සේ නිතරම ඉරිදි ප්‍රතිහාරයට වඩා විශ්වාසී තිබෙ කොහොමද? දේශනා ප්‍රතිහාරය. ඒ දේශනා ප්‍රතිහාරයෙන් කරන්න පුළුවන් උපරිම කරන්න උත්සාහ කළා නම් බැරි වෙච්ච තැනකදී ශ්‍රාවකයන් පස්සේ හරි ගන්න පුළුවන් කියලා හිතනවා. උරුවෙල් කාශ්‍යප පැණි අය ළඟදී සතියක් බුදුහාරයට ඉඳගෙන ඉරිදි වල 1500ක් විතර කෑවකොට ඔහු ධර්මයන් අහන්න පුළුවන් මට්ටමට ගන්න. සාක්‍යයන් බුදුහමරට වදින් මාස් උදන්නේ නැහැ. ඔවුන්ට ඒ ගෞරවය ඇති කරවන්න විතරක් නෙමෙයි ධර්මයන් අහන්න පෙළඹවන්නට යම්ම මහ ප්‍රඥාවේ පානන් බුදුහමරට. ඊට පස්සේ බණ කිව්වට පස්සේ තමයි සෝදන්න මෙතුමාගේ ඇස් වන්නේ. අරක නොකරනම් බුදුහමරට කරන්නේ නැහැ ඒක. මෙන්න මේ විදිහට පින්නතුනේ බුදුහාතර ඉදිරිපත් පාරිචි කළා. උන්වහන්සේ ඒකෙන් විතරක් පුද්ගලෙක් නෙවෙයි නේ. ඒකෙන් ප්‍රවේශයක් ලබා දීලා ඊළඟට ඒ ඇය තම තමන්ගේ ඥානයෙන් දුක නිදහසින් දී මාර්ගය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා. මේක විශේෂ කාරණයක්. තවත් කාරණයක් තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එක්තරා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේහි මහා සකලදායි කියලා. මේ සකලදායි සූත්‍රයේ සඳහන් වන ආකාරයට දිනක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමන් වැඩම කළා එක්තරා පරිබ්‍රාජක ආරාමයකට අසපුවකට. උදෑසන පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මහසිට තේරුණා තව ගෙවලට යන වෙලාව තියෙනවා අල්වැදී බුදුහාමුදුරුවෝ කද කලේ පරිබ්‍රාජක ආරාමයකට වැඩම කර දෙකක් අතකල යනවා. ඉස්සන්න ගිය වෙලාව මෙහි අය නොයෙක් විදිහේ නිසරු කතාවන් පවත්වමින් හිටියේ. තම බුදුරජාණන් වහන්සේ දැකට පස්සමත් පැහැදිලා උන්වහන්සේට ආසනයක් ඇනෙවුවා. ආසනයක් පනලේ ආසනෙ හිටිය ලොකු කෙනා පරිබ්‍රාජකය පොඩි ආසනෙ ඉඳගත්තේ. බලන්න ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වඩිනකොටම අර කෑ ගහනවා හිටියේ තමන්ගේ ශ්‍රාවකයන් කියනවා කෑ ගහන්නෙම නිස්සන්ද වෙන්න නිහඬතාවය අගය කරන මේ ගෞතම සාස්ත්‍ර උන්වහන්සේ මේ වැඩම කළේ ඉන්නේ කියලා. නිහඬතාවය අගය කරන කියලා. පිළිතුරු ඔබත් වාස්තර සම්මෙන්නට ඕන. දැන් ඔබ දැක්කම මම කියයි අර පන්සලම ඔයා නිහඬතාවය අගය කරන පන්සල වලට යන කෙනෙක් ඇවිදින්න කියලා නිහඬව යන්නත් නැහැ. ඉතින් ඔබ ඊට වඩා කෑ ගහන්න යන්නේ බෙදෙන්න කියලා නේද? පින්නතුනේ ඇතැම් විට මේ තැන් වලට පැහැදිලි සමහරක් තන් එනවා. හැබැයි ආවට පස්සේ එන කලින් පැහැදිලෙන්නේ ආවට පස්සේ තියෙන පැහැදිලිම නැති වෙලා යනවා. පින්නතුනේ ඒ නිතර ධර්මයේ හැසිරෙන අයගේ ශරීරය දිහා බැලුවට පස්සේ අර ප්‍රසාදයෙන් එන සමහරට පැහැදිලිම නැති වෙනවා. පින්නතුනේ මේ ගැන හුඟක් සැලකිලිමත් වෙන්න. ඒ විතරක් නෙමෙයි. ඔබේ දරුවන්, ඔබේ ඥාතීන් ඔබ ගැන හොඳට බලාගෙන ඉන්නේ. ඔබ මේ ප්‍රැක්ටිස් කරන ධර්මයෙන් ඔබ රිසල්ට් එකක් ගන්නවද කියලා ඔබේ ළඟමින දරුවන් මත කල්පනාවක් ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඔබ තුලින් ඒ චර්යාවෙන් මේක පේන්නේ නැතුම ඒ දරුවන් අපහැදෙන්නේ ඔබට විතරක් නෙමෙයි. ඔබ ළඟින ධර්මයට ඒ දරුවෝ අපහැදෙනවා. අම්මගේ තාත්තගේ වෙනසක්ුනේ නැත්නම් මේ තරව දුගානකට මේ ධර්මයෙන්. ඉතින් අපි කියත් ඔහොම තමයි කියන්නේ. පින්නොතේ එහෙම නොවන්නට. තමන්ගේ නිවස පටන්ම මේ සම්වරය සම්මනය විනය ධර්මයෙන් ලබන ප්‍රතිඵලය අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ ජීවිතවල වෙනසකුත් එන්නේ. අපි ළඟින් මෙසුරු කරන ඇගේ ජීවිතවලට කිසියම් බලපෑමක් අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට අර අන්‍යාගමික පරිබ්‍රාජක ආරාම වලට යන අවස්ථාවේදී ගිය පවස්ථානයේදී ඒ අය සංස්කාරවරු ගැන ලොකු ප්‍රසාදයකින් කතා කරා. ඒ කාලේ හිටියා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින්ම පහළ වෙලෙ හිටිය සංස්කාරවරු 6 දෙනෙක් හිටියා. මක්කලේ ගෝසාල, නිගණ්ණාත පුත්‍ර, අජිතකේස කම්මලි මේ වගේ අය බොහෝම පිළිස් මැද වැටෙමින් හිටිය පූර්ණ කාශ්‍යප වගේ අය. ඉතින් මෙන්න මේ ආශ්‍රමයේ අය කතා කර කර හිටියේ ඒ වගේ කීර්තියක් තියෙන බොහෝ ශ්‍රාවක පිරිසින් මෙන්න මේ ශාස්ත්‍රවරුන් ගැන කතා කර කර හිටිය විතරක් නෙමෙයි එයට බොහෝ අය ගරු කරනවා. ඒ විතරක් නෙමෙයි සමහර අය සමහර ශ්‍රාවකයන් එයට සත්කාර කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි ශාස්ත්‍රවරු ළඟ අනිත් ශ්‍රාවකයන් ඇතැම් විට කෑමොර ගහනවා බොහොම අසංවර සීලෙ හැදිරෙනවා කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළ ඉවර වෙලා ඊට පස්සේ කියනවා හැබැයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් නම් එහෙම නැහැ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් උන්වහන්සේ ගැන ලොකු ගෞරවයක් ප්‍රසන්නයක් තියෙනවා. බුදුහාමුදුර ඇති තැනක් නැති තැනක් සත්කාර කරනවා, ගරුකාර කරනවා, මාන්‍ය කරනවා, පූජනීය කරනවා කියලා කිව්වා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් උන්වහන්සේ ගැන කෑමර ගහන්නේ නැහැ. ඇතැම් විට බණ අහනකොට එකෙලුණ කිවිසුමක් ගියා ළඟ ඉන්න කෙනා වැලමිටට කටු බල කියනවා සද්ද කරන්නේ නැහැ සද්ද කරන්නේ නැහැ කියලා. ඒ තරම්ම මේ ශ්‍රාවකයන් ඉතාම සංවරශීලීව ඉතාම සංයමයෙන් වාසය කරනවා කියලා සඳහන් කරනවා. මෙතන හිටිය අයගෙන් එක්කෙනෙක් උදායි කියලා කෙනෙක් විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ යමනවා මේ මොහොතේ ගැන ගුණ කතන කියනකොට උදායි. යම් කිසි කෙනෙක් මට මගේ ශාසනයට ගුණ කතන කියනවා නම් වරක් නම් කරනවා නම් ඇයි එහෙම කියන්න හේතු කියලා හෙව්වා. දැන් මේ විදිහට මට ගරු කරනවා, මගේ ශ්‍රාවකෙනුත් මල් ළඟ වාස සංවර සීලිය වාසය කරනවා. එහෙම වෙන්නට හේතු වෙන කරුණු මගේ ජීවිතය තුළ තියෙන කරුණු මොනවද කියලා ඔබ දන්නේ. මේ උදායි කියනවා ස්වාමිනේ, ඔබ වහන්සේ ළඟ කරුණු පහක් මා දකිනවා. මෙන්න මේ කරුණු පහ දකින නිසා තමයි මට හිතෙන්නේ මේ අය පැහැදිලින්නේ කියලා. අපි ඔබ වහන්සේ ගැන පැහැදීමකට පත් වෙන්නේ මෙන්න මේ කරුණ පහ නිසා කියලා සඳහන් කළා. මේ සකහාය නෑ කිනුතුණේකින් මම වෙනම කියන්නේ තමයි. ඒ කරුණ තමයි පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ අල්ප ආහාර ඇති කෙනෙක්. බුදුහාමුදුරුවෝ බොහොම ටිකයි කෑම ගන්න. අන්නේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයෙන් බොහොම පොඩ්ඩක් ගන්න නිසා තමයි අපි බුදුහාමුදුරුවන්ට පැහැදෙන්නේ කියලා. මේ උදායි කියනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි බුදුහාමුදුරුවෝ ලැබිච්ච සිවුරකින් යැපෙලා ඉන්නේ. පාංශකුරු සිවුර වගේ සුසාන ගෝනු වල මලමිණි ඔතන දාන සිවුරු ඒව පිරිසුදු කරලා ඒ වස්ත්‍ර සිවුරු හැටියට නිර්මාණය කරලා පාවිච්චි කරන කෙනෙක්. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඉතරීතර චීවර පරිභෝගයට ලැබිච්ච ආමදයෙන් යැපෙන මේ චීවරය නිසා බොහොම දුප්පත් කෙනෙක් නම් පරිහරණය කරන මෙන්න මේ පරිහරණය කරන නිසා බුදුහාමරගෙන පැහැදිලි කියනවා. ඒක කියන්නේ ඉතරීතර චීවර ලාභය කියලා කියන්නේ ඒ කියන්නේ ලැබිච්ච ඉතරීතර චීවර කියලා වචනේ තමයි කියන්නේ. ඒ කියන්නේ තමන්ට ලැබිච්ච විශේෂයෙන් පාංශකුළු සිවුර හැටියට ලැබෙන ඒවා. සුසාන භූමියේ ධාරයන් සුදු රෙදි කඩවල එකතු කරලා ඒව පිරිසුදු කරලා මහලා අර දස්වල තියෙන පොතු වර්ග වලින් ඩයි කරලා තමයි ඒව පරිහරණය කරන්නේ. එතකොට මෙන්න මේ පාංශකුළු සිවුර පරිහරණය කරන නිසා බුදුහාමුදුරගෙන පැහැදිලිද කියලා. තුන්වෙනි කාරණේ තමයි බුදුහාමුදුරෝ පින්ඩපාතෙන් යැපෙන්නේ. ගියන් ගානේ ගිහිල්ලා මිනිස්සු දුක්පත් මිනිස්සු දෙන දේ ආහාර පාන අනුභව කරලා මෙන්න මේ නිසා බුදුහාමුදුරෝ යැපෙන්නේ. පින්ඩපාතෙන් බුදුහාමුදුරෝ යැපෙන නිසා අපි බුදුහාමුදුරන්ට ගරු කරන බුදුහාමුදුරන් ලොකු කීර්තියක් තියෙනවා. හතරවෙනි කාරණේ තමයි බුදුහාමුදුරුවෝ ලැබිච්ච සේනාසනයකින් සතුට වෙලා ඉන්නවා. ලැබිච්ච සේනාසනය කියන්නේ බොහෝ විට ගස් මුල්වල, ගල් ලෙන්වල, බිලේක සේනාසනවල තමයි වාසය කරන්නේ. ඉතාම අවම පහසුකම් ටික තමයි පරිහරණය කරන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ බොහොම සැහැල්ලු, සරල, අල්පේච්ඡ ජීවිතය නිසා බුදුහාමුදුරුවන්ට ගරු කරනවා කියන්නේ. අනිත් කාරණේ තමයි බුදුහාමුදුරුවෝ වාක් විවේකයෙන් ඉන්නේ. නිහඬව බොහොම විවේක පරිසරවල තමයි වැඩි දියුණු වෙන්නේ. මෙන්න මේ නිසා බුදුහාමුදුරුවෝ ගරු කරනවා කියලා. ඊට පස්සේ මේ කරුණෝ ඊටාම් කල්පනාෙන් අහගෙන ඉන්නේ. මේ හැම එකක්ම වැදගත් වෙන. මේ අනුපිළිවෙලට යන්නේ. හතරවෙනි එකේ පස්වෙනි එකේ. හතරවෙනි එකේ කියන්නේ සේනාසනය කියන එක වාසය කරන ස්ථානය කියන එක. ඒ කියන්නේ ගහක් යන වාගේ ස්ථානයක. විවේකයේ කියන්නේ පිරිසෙන් වෙන් වෙලා හුදකලා ඉන්න එක කියලා. අන්තිම පස්වෙනි කාරණේ. විවේකයෙන් ඉන්නවා කියන එක. පිරිස නැති ඒවට අපි කියන්නේ අභෝකාශ කියලා කියනවා, ශුන්‍යාගාර කියලා කියනවා. මිනිස්සුන්ගේ සෝණ වැඩි තැන්වල වැඩිපුරම විවේකයෙන් ඉන්නේ. පින්තුනි මේ කරුණ පහයි පොඩ්ඩක් බලන්න. පළවෙනි කාරණය බුදුහාමුදුරුවෝ බොහොම ටිකයි ආහාර ගන්නේ. දෙවෙනි කාරණේ බුදුහාමුදුරුවෝ පංසකූල සිවුරු පරිහරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ පින්ඩපාතෙන් විතරයි යැපෙන්නේ. උන්වහන්සේ ගස් මුල් සේනාසන වගේ විවේක බොහොම සරල තැන්වල තමයි ඉන්නේ. අවම තැන්වල ඉන්නේ. පහසුව අඩු තැන්වල ඉන්නේ. පස්වෙනි කාරණේ විවේක ස්ථාන ඇසුරු කරන්නේ විවේකව ඉන්නේ පුද්ගලයන්ගෙන් තොරව. පුද්ගලයන්ගෙන් බැහැර වෙලා. තම පිවර නැ මේ කාරණේ. මේ කියනකොට ප්‍රශ්නේ විස දෙන්න ඔක්කොම. එතකොට දැන් මේ කරුණු පහ ගැන ඔබට මොකද හිතෙන්නේ? දැන් මේ කරුණු පහට තමයි මේ පැහැදිලි වෙන්නේ. බුදුහාමර මොකද සඳහන් කළේ? බුදුහාමර කියන්නේ මහ බුදුම උත්තරයක් දෙන්නේ. දැන් මෙතනින් හොඳට අවදියෙන් ඉන්නේ සාදුකාරයක් දෙන බලන්න හොඳට. සාදුකාර. තාම සාදුකාරයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උදාහරණය මම පාත්‍රයේ බොහොම පොඩි පුතුණ දෙනවා පාත්‍රයේ පුරවලා වන්දනවා උදාහරණය මම පාත්‍රයේ බොහොම ටික වන්දනනවා උත් තියෙනවා නමුත් මට කුසගින්නේ වැඩි වෙනවා මම පාත්‍රයේ පුරවලම වන්දනනවා උත් තියෙනවා යම් කිසි කෙනෙක් මගේ ශ්‍රාවකෙක් මට පැහැදෙන්නේ පාත්‍රයේ පොඩක් වන්දනනාට විතරක් නම් එහෙම වන්දන ශ්‍රාවක උගක් මගේ ළඟ ඉන්නවා ඒ අය ඒකට නම් පැහැදෙල ඉන්නේ මං උගක් වන්දන වෙනවට ඒ අය මට අපහැදෙනවා මට ගරු කරන්නේ නැහැ මගේ ශ්‍රාවකයන් මට ගරු කරන්නේ මම පොඩ්ඩක් වන්දන නිසා නෙවෙයි කියලා හොඳ කල්පනාවකින් දැනන්නේ කියන කාරණාවේදී ඔබේ බුද්ධිය දිනු වෙන්න ඔබට සදාම් අනිවිදි ලැබෙන තැන්වලදී ඔබ නොමගට නොයන විදියට ඔබ බුද්ධිමත් කරන්නේ මේ මන කියන ඔබට නොතේරුණු කමකට කරන් දෙයක් නැහැ ඒකේ ඒක ඔබේ අවසනම පළවෙනි කාරණේ තමයි මේ අල්ප ආහාරය ගැනීම පමණක් නෙවෙයි පුද්ගලෝ කෙරෙහි පැහැදෙන්න ඕනේ කියලා දෙවෙනි කාරණේ තමයි බුදුහාමුදුරු ලැබිච්ච ඉතරීතර චීවරය නැත්නම් පාංශකුල සිවුර විදිහට ලැබෙන දෙයින් උන්වහන්සේ යකුණ බොහෝ අවස්ථාවල උන්වහන්සේගේ ශ්‍රාවකයන් උත් එහෙමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම පාංශකුල සිවුර පාවිච්චි කරන වගේම රජවරු සිටුරු දෙන කසේ සරවලින් කරපු බොහොම වටිනා සිනිඳු සිවුරුත් මම පාවිච්චි කරනවා මගේ සමහර ශ්‍රාවකයන් ඉන්නවා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේලා දෙවියන්ගේම පාංශකුල සිවුර පරිහරණය කරනවා එය කවදාවත් රජවරු සිටුරු දෙන සිවුරු පරිහරණය කරන්නේ නැහැ මගේ සමහර ශ්‍රාවකයන් නමුත් මම අර පාංශකුල සිවුරු පාවිච්චි කරන වගේම රාජවරු සිටුරු දෙන වටිනා සිනුදු සිවුරුත් මම පාවිච්චි කරනවා මගේ ශ්‍රාවකයන් මං ගැන පැහැදිලි ඉන්නේ පාංශකෝල සිවුර පාවිච්චි කරන නිසා නම් ඒ අය මම අර සිනුදු පාවිච්චි කරන දවස් සිනුදු සිවුර පාවිච්චි කරන දවසේදී මට අපහැදිලි මට ගරු කරන්නේ නැහැ ඒකට නමුත් එහෙම ගරු දෙන්නවත් නෙවෙයි මාගේ ශ්‍රාවකයන් අතරේ තියෙන්නේ මගේ ශ්‍රාවකයන් මට ගරු කරන්නේ මම දිරච්ච සිවුරු පාවිච්චි කරන නිසා නෙවෙයි කියලා සඳහන් කරනවා ඊළඟ කාරණේ තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මම බොහෝ විට පිටපාති වැඩම කරනවා ගමට වැඩම කරනවා ඒ අතර මිනිස්සු කරන ආරාධනා පිළිගන්නව නිමෙස්සල දිරිදු ඇල්පකේ දානේ ඉඳන් සිටවරු රජවරු පරායන ඊයට තැන්වල මාලිගාව දක්වා මම පිටපාතේ දානෙට වැඩම කරන නිමෙස්සලටත් යනවා මගේ ශ්‍රාවකයන් ඉන්නවා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙනි ශ්‍රාවකයන් උන්වහන්සේට කිසි දිනකත් රජවරුන්ගේ සිටුවරුන්ගේ නිවෙස්වල ආරාධනා බාරගන්නේ නැහැ. නමුත් මම බාර ගන්නවා. මම ඒ දානවලට වැඩම කරනවා. මගේ ශ්‍රාවකයන් පැහැදෙන්නේ මං කෙරෙහි පින්ඩපාතෙන් යැපෙන නිසා විතරක් නම් එහෙම පැහැදෙන ශ්‍රාවකයන් මම රජ කෙනෙක්ගේ සිටුවරයෙක්ගේ නිවසකට මාලිගාවකට දානෙදිගේ දවසේදී මං කෙරෙහි පහදිනවා. නමුත් මගේ ශ්‍රාවකයන් එහෙම පැහැදෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව මගේ ශ්‍රාවකයන් පැහැදිලි ඉන්නේ මම පිටපාත කරන නිසා නෙවෙයි කියලා. මේක විශේෂ කාරණයක්. හතරවෙනි කාරණේ පෙන්නතුනේ බුදුහාම සඳහන් කරනවා මම බොහෝ විට රොමුල්ලල ශූන්‍යාගාරවල ගල්ෙන්නල විරක්තෙන් වල වාසය කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔබතුමිය කිව්වා මේ ගියතනාරාමේ වැනි තාම සුවිසම් මන්දිරවල සුවිසම් විහාරාරාමවල දාවු පාපිස්සට විතරක් වටිනාකම ලක්ෂයයි කාරියට. බුදුරජාණන් වහන්සේ ඒ වගේ තැන්වලක් වාසය කරනවා. නමුත් මගේ ශ්‍රාවකයන් ඉන්නවා දුතාමකාරී ශ්‍රාවකයන් එය දිවිහිමියෙම මේ වගේ තැන්වල වාසය කරන්නේ නැහැ. දිවිහිමියෙම දුතාමකාරීව කුරුක් මුල්ලල නැත්නම් සුසාන භූමියවල වගේ තැන්වල දිවිහිමියෙම වාසය කරන මගේ ශ්‍රාවකයන් ඉන්නවා. රහතන් වහන්සේ ඉන්නවා. ඒතර උන්වහන්සේලා මං කෙරේ පැහැදිලා ඉන්නේ මං දවස් දෙකක් ගහමුලක වාසය කිරීම නිසා නම් මම අර සුවිත ආරාමයක වාසය කරන දවසේදී ඒ ශ්‍රාවකයන් මං ගැන අපහැදෙන්නට ඕන. නමුත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව මගේ ශ්‍රාවකයන් මං කෙරේ පැහැදිලා ඉන්නේ මම දවස් මුලක වාසය කරන නිසා නෙවෙයි කියලා. පස්වෙනි කාරණය තමයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන මේ උදායේ සඳහන් කරන කාරණය බුදුරජාණන් වහන්සේ උපදී විවේකයෙන් කාලය ගත කරනවා. තමන් ලබාගත්තු නිවන් සුවයේ විඳින්මින් විවේකී වැටැමිට නිරෝධ සමාපත්තිය වගේ කාලය ගත කරනවා. බුදුහාර සඳහන් කරනවා මම ඒ වගේ ප්‍රවිවේක සුවයෙන් වාසය කරන වගේම මිනිස්සු ගැවටෙන සැන්වල සිය ගණන් ශ්‍රාවකයන් ගැවටෙන සැන්වල ඊට මැදි වෙලක් මම වාසය කරනවා. මගේ ශ්‍රාවකයන් ඉන්නවා නාගිත හාමුදුරුවෝ ගැන වහන්සව මේ දින තුන හරිති. නාගිත හාමුදුරුවෝ මා සුවිශේෂ කාරිතයක් තිබෙන කෙනෙක්. එක පාරක් දෙපාරක් ඉන්න පාරක් යන්නේ නැහැ. එක ගමක් යන දවස් දෙකක් ඉන්නේ නැහැ. වහලක් යට ඉන්නේ නැහැ. එක පාරක දෙවනක් යන්නේ නැහැ. මා පුදුම චරිතයක් තිබෙන කෙනෙක්. උන්වහන්සේ මොණේ වතරක් වූ කෙනෙක්. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගත්තත් සියලුම දුකාමුල් දෙවි හිමියන් රැකුවායේ පින්නතනේ ඒ අය බොහෝ විට පිරිස් මැදි දිහිටියාමි. නමුත් බුදුරජාණන් වහන්සේම නැහැ. අර උදායේ සඳහන් කරන්නේ පරිපරායක ආරාමයේ ගිහිව අවස්ථාවේ උදායේ සඳහන් කරන්නේ බුදුහාඳුරණිය අපේ උවහන්සේට ගරු කරන්නේ. උවහන්සේ ගැන පැහැදිලි ඉන්නේ විරේක වෙන්න නැහැ කියලා. බුදුහාඳුර කියනවා මා විරේකවත් ඉන්නවා. එහෙම නැතුවත් පිරිසමදක් මම ඉන්නවා කියලා. පැහැදෙන්න මේක කාරණේ නෙවෙයි. මගේ ශ්‍රාවකයන් මං ගැන පැහැදිලා ඉන්නේ මං තනියම හුදකලා මෙන්න නිසා නම් මං පිරිස මැද ඉන්න තැන්වලදී මගේ ශ්‍රාවකයන් මං ගැන අපහැදෙන්න ඕන නැති කියලා. එතකොට පින්නතුනි මේ එකම කරුණක්වත් නෙවෙයි. ඔබ යම් කෙනෙක් ගැන පැහැදෙනවා නම් පැහැදෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා සැබෑසම මගේ ශ්‍රාවකයන් මං ගැන පැහැදිලි ඉන්න කොහොමද කියලා. මොකක් සඳහාද මගේ ශ්‍රාවකයන් මං ගැන පැහැදිලි ඉන්නේ? ඒ පැහැදිලි ඉන්නත් කාරණා පහක් ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මොනවද ඒ කාරණා? පළවෙනි කාරණේ තමයි මම උතුම් වූ සීලස්කන්ධයෙන් යුක්තයි. සීලය කියන්නේ කය වචනේ උපරිම ලෙස සමර කරගෙන ඉන්නේ. සාමාන්‍ය ලෝකයා සීලය කියලා සලකන්නේ මොකද්ද? බාහිර රූපයක් අනවගෙන අවිද්‍යාව සහගතව බාහිර ලෝකෙක් අනවගෙන පුද්ගලයෙක් අනවගෙන මේ පුද්ගලයට මම ගහන්නේ මේ පුද්ගලයට මම මරන්නේ මේ පුද්ගලයා නැති මම බොරු කියන්නේ මේ පුද්ගලයා බිඳවන්නේ නැහැ කියලාම් කියන්නේ කියලා මේ ලෞකික සීලය තුළ තමයි ලෝකෙ මොහොතනා ඉන්නේ. නමුත් වෙනත්නි ලෝකෝත්තර සීලය කියලා කියන්නේ මාර්ගඵලලාභී උතුමන් රකින්න සීලය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලය මේකට වඩා ගැඹුරු සීලයක්. උන්වහන්සේලා පින්නතුනේ බාහිරින් පුද්ගලයෙක් උන්වහන්සේට නිර්මාණය වෙන්නම නැහැ. උන්වහන්සේලා දකිනවා පුද්ගලයෙක් දකිනකොටම ඒ සම්පූර්ණ නිෂ්පාදනය අභ්‍යන්තරයේ කරගත් එකක් කියලා දන්නවා. ඇස ඉදිරියට එන්නේ වර්ණ රූපේ විතරයි ඇතර පතිත වෙන්නේ. ඇස ඉදිරියේ වර්ණ රූපේ විතරක් පතිත වුණාම ඒකට නිර්මාණය කරන අභ්‍යන්තර ලෝකයට තමයි අපි මේ ප්‍රතිචාර ගන්නන්නේ. වැඩි දෙයක් තමා පින්තුනි රහතන් වහන්සේ කෙනෙක් මන කියනවා නම් රහතන් වහන්සේ ඉස්සරහ ඕඩියන්ස් එකක්වත් නැහැ. තනි කරම ඒ ඕඩියන්ස් එකකින් මවාගෙන තමයි බල කියන්නේ. මොකද ඇතෙන් පේනනකොටම ඒ පේන එකම නිරුද්ධ වෙලා අතීත සංඥාවට යන බව උන්වහන්සේ සතියේ සම්පූර්ණ සතියේ ඉන්නේ. ඒ සතියේ නිරුත්තමේ පිළියෙට උන්වහන්සේලා බාහිරින් නෙවෙයි සමර වෙනවා බැන්තරේ. අන්න ඒ වෙනි උතුම් සීලයක එකිනෙක අපි අදි සීලය කියලා. අන්නේ අදි සීල සංඛ්‍යාත උතුම් සීල සංදේකින් බුදුහාමුදුර යුක්තයි. අන්න ඒ නිසා බුදුහාමුදුරන්ට ශ්‍රාවකයන් සලකන. ආහාර පාන ටිකක් ගන්න නිසා නෙවෙයි කියලා. දෙවෙනි කාරණය තමයි ඒ බුදුරජාණන් වහන්සේ යම් කිසි කාරණයක් දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන සරස්තාඥාණයෙන් දැනගෙන බුදුහාමුදුරුවෝ මෙන්න මේ අකුසලයෙන් වෙන් වෙන්න කිව්වනම් කිව්වේ හරියටම දැනගෙන ඒක කළොත් එක් අපාගත වෙනවා නැත්නම් ඒක කළොත් නිවනට බාධාවත් කියලා බුදුහාමුදුරුවෝ ඉතාම අවධානයෙන් ප්‍රත්‍යක්ෂයෙන් දැක්කා. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච කරුණක් තමයි බුදුහාමුදුරුවෝ කියලා දේශනා කළේ. වැරදියක් තමයි පේනතේ. මේ අපේ ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන සිවුර බුදුහාමුදුරුවෝ මේකන එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. උන්වහන්සේ සීතල කාලයේ තනි සූරෙන් ඉන්න බැලුවා. අඳන ඇඳල තනි සූරෙන් ඉන්න බැලුවා. හිටිය හිටිය ටික කලක් හිටිය දැඩි සීතලාම කාලේ බැලුවා. ඊට පස්සේ දෙබඩ සූරක් ඇඳලා දෙබඩ සූර මොදෙරට කරවා ගත්තා. පස්සේ ඉන්න බොනම් බුදුහාමර බැලුවා ශ්‍රාවකයන්ට කියන මේ තනි සූර විතරක් ඇති. අන්න ඒ තරම් පින්නතුනේ. ඒ සාමාන්‍ය සරල දෙයක ඉඳලා ආධ්‍යාත්ම විමුක්තියේ දිත්තේ දික්කමත්නම් කියන ඉහළම ආධ්‍යාත්මික අවබෝධය කරා යන ගමන මඟ දක්වාම බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් සරස්තාඥාණයෙන් දැකගයි ඒ දේ නෝට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේ කෙරේ පහදින්නේ මෙන්න මේ අවබෝධය නිසා. ඒ හැරෙන්නට උන්වහන්සේ ශ්‍රාවකයන් සලකන්නේ පාංශුකුල සිවුරු පාවිච්චි කරන නිසා නෙවෙයි කියලා. තුන්වෙනි කාරණේ තමයි බුදුහාමුදුරුවෝ ගැන සඳහන් කරනවා උන්වහන්සේට අධි ප්‍රඥාවක් තිබුණා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ප්‍රඥාව කියලා කියන්නේ හොඳ දේවල් කරලා තින් හොඳ කර්ම වෙනවා, හොඳ විපාක ලැබෙනවා, නරක කර්ම කරලා තින් නරක ආනිසංස ලැබෙනවා කියලානේ. ඒ ගැන කිතල තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කම්මන්තක සම්මාදී කියලා හිතන්නේ. ඒ විතරක් නෙවෙයි අපි ඇතැම්මනේ විදර්ශනා කියලා අපි ඇතැම්මද කරන්නේ ආ බාහ්‍ය රූපයක් ඉන්නවා, මේ රූපේ කැඩෙනවා බිඳෙනවා, මේ රූපය සතර මහා භූත රූප වලින් හැදලා තියෙන්නේ, මේ රූපේ කෙස්ලොම් ආදී දෙවිස් ගුණක තියෙනවා කිය කියම බලනවා. මාගේ නැති රූපයක් මවාගෙන ඒ රූපේ අපි අනිත්‍යතාවය බලනවා. මේක තමයි සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ප්‍රඥාව විදිහට දකින්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩි අපේ පේන රූපේ දිහා බලලා අනේ මේ රූපේ කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා කියලා හිතනවා. නමුත් කෙනෙකුට ප්‍රඥාව ඒතර නෙවෙයි තියෙන්න ඕන. කණ්ණාඩියේ ඉස්සරහා පේන රූපේ කැඩෙනවා කියන එක නෙවෙයි දර්ශනය කියලා කියන්නේ. කණ්ණාඩියේ ඉස්සරහා රූපයක් නිර්මාණය වෙනවා කියන දෙයක දැකෙන කෙනෙක් කණ්ණාඩියේ තියෙන රූපය සමහිත වෙයි. ඒ අවබෝධය ඇති වෙන කම්ම ඒ කණ්ණාඩියේ පේන රූපයට ආසන්නකම ගන්න දෙකෙනා. ඒ නිසා තමයි බලපැටියේ කියම කණ්ණාඩි ඉස්සරහට අරන් ගියොතින් ඉස්සරහින් බලට පුරන්නේ. ඉස්සරහින් බලන අකුරු ගන්න යන්නේ, පහුරු ගන්න යන්නේ. ඒ බලට කොච්චර කිව්වත් ඒ බල ඇතමිට පල්ලා අපේ භාෂාව දන්නවා නම් කිව්වොතින් ටොමි ඔය කණ්ණාඩි ළඟට ගියාට තව ටොමි කෙනෙක් නැහැ. ඔයාම තමයි ඔගේ පේන්නේ කියලා කිව්වට ටොමි පිළිගන්නේ නැහැ. ටොමි ටික දුරන් ගිහිල්ලා ඉන්නේ ආයෙ වෙන්න කියනවා මේ ඉන්නේ නැහැ කිව්වට ඒ තරම් කෙනෙක් ඉන්නේ. නමුත් එයාට කවදාවත් එයාගේ බුද්ධිමත්කමින් තේරුම් ගන්න දෙන්න බෑ. තේරුම් අපිත් එහෙමයි. අපි ඇත්තටම කණ්ණාඩිය ළඟදී නොරෙවුණාට මේ හැම තැනදීම අපේ අවිද්‍යාවෙන් ලෝකේ නිර්මාණය කරගත්තු ලෝකය ඇති කියලා ඒ දේ තමයි අපි අනිත්‍ය දුකනාත්ම වශයෙන් බලන්නේ. බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අධිප්‍රඥාව කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මෙන්න මේ නිර්මාණය වෙන ලෝකය නිර්මාණය වෙන කලින්ම ඇතිවෙච්ච සිද්ධිය දැකලා අභ්‍යන්තරයේ තුලින්ම ඉක්මන ප්‍රඥාවක් තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් බුදුහාමුදුර කෙරෙහි පැහැදුනේ උන්වහන්සේ පිළිපාද කිරීමේ සාධකෙ මත නෙවෙයි, බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච මෙන්න මේ ප්‍රඥාව වුණේ නිසා කියලා. හතරවෙනි කාරණය තමයි බුදුහාමුදුරුවෝ ලෝකයට දුකින් නිදහස් වෙන මාර්ගයක් දේශනා කළා. මොකක්ද ඒ මාර්ගය? ඒ මාර්ගය තමයි දුක හටගන්න විදියත් දුකින් නිදහස් වෙන විදියත්. ලෝකයේ බොහෝ දෙනා දුකින් නිදහස් වෙන කියලා කරන්නේ බාහිර දේවල් වෙනස් කර කර යනවා. හරියට රතු පාට කණ්ණාඩි එකෙන් දාගෙන උදැල්ලක් අරගෙන යනවා. මම මේ ලෝකෙ තියෙන රතු පාට ටික ඔක්කොම අයින් කරනවා කියලා මාස් කොටනවා, හැම වෙන දේවල් අරිනවා, අයින් කර කර ඉන්නවා. මුළු ලෝකෙම මිනිස්සු කරන්නේ පින්නතනේ. අවිද්‍යාව නැති කණ්ණාඩිය දාගෙන බාහිර වෙනස් කරන්න යනවා. අන්න එවැනි ලෝකෙකට බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්නතනේ. මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය දැකලා ඇත්තටම මේ මොදි සිද්ධවන්නේ මොකද්ද? දුක තමයි හටගන්නේ අභ්‍යන්තරේ නේද? අපි බොහෝ විට කියන්නේ දරුවන්ට ඇසුරු කරන අයද? ඔයා තමයි මට මේ දුක දුන්නේ. මාව කේන්ද්‍රගත කරන්න එපා. එහෙම කියේ අපි බාහිරට බලනවානේ. පින්නතනේ මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. බාහිර කිසිදු කෙනෙකුට අපට දුක දෙන්න බෑ පින්නතනේ. සම්පූර්ණම දුක අහෝසි නිස්කාරණය කරන්න. අපි කියමු මේ වෙනාවේ අල්ලමු විතර කවුරුහරි සින්දුවක් කියනවා කියලා. දැන් අපට හරියම දුකයි. අපි කියන අපට බාධා කරන අපට දුකයි කියලා. ඒක දරාගෙන ඉතින් අපුඩි ගහගෙන ඉන්නවා ඒක. ඒක හැමදේ ඒක දුක නම් පිනොතේ හැම දිනාටම දුකක් වෙන්නට ඕන. නමුත් එහෙම දෙයක් නෙවෙයි. ඒක දුකක් කොස්සක් වන්නේ අපේ අභ්‍යන්තර ආයතනවලට සාපේක්ෂව. එනිසා ඒක තේරුම් ගත්තොත් ඒකෙන් කියන්නේ ඒ සින්දුව හරියට මෙතන මිදගෙන භාවනා කරන්න ඕන කියන එක නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඒක තමයි බාධාවක් නම් සමන් බාධාන කියන තැනට යන්නට ඕන ප්‍රයෝග වෙන්න ඕනේ. නමුත් අර ඒ දුක් ටිකේදී අපි බාහිරට දොස් කියන සමහරක් යාඩ වෙන්නට ඕන. මෙන්න මේ විදිහේ චතුරාර්ය සත්‍ය බුදුහාම දේශනා කළා. දුක් සත්‍ය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය මිනිස්සු දුක් සත්‍ය කියලා කියන්නේ ජාති බෙදුක්, ජරා බෙදුක්, ව්‍යාධි බෙදුක් කියන කාරණාටික. ලෙඩවීම, මහලු වීම, උපතේ දේවල් දුක කියලා තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියන්නේ. ඒ දුක නෙවෙයි පින්නතුනි බුදුහාමුදුර දුක සත්‍ය විදිහට කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ලෙඩවීම, මහලු වීම කියන දුක සත්‍ය නම් බුදුහාමුදුර සම්මා සම්බෝධියට පත් වුණාට පස්සේ මහසිත කියන අවශ්‍ය නැහැ. පුබ්බේ අනුසුදේසු ධම්මේසු කියලා. පෙරමයේ සිවිල ධර්ම ප්‍රත්‍යක්ෂ කරනවා කියනවා. ඇයි මහසිත කියන්නේ මන කලින්ම ඡන්නමැදයෙන් මේ කාරණේ මහල තිබුණේ? සාමාන්‍ය ලෝකයා දුක දන්නවා. ලෙඩවීම, මහලු වීම දුකයි කියලා දැකලා බාහිරට දුක හනවනවා. ඒක දුක. නමුත් ඒක දුක සත්‍ය නෙමෙයි පිළිගන්න. දුක සත්‍ය කියලා කියන්නේ ඇසින් රූපයක් පේනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ බාහිර ඒ දේ ඒ විදිහටම තියෙනවායි කියලා ඒ තුල තමන්ගේ හිත බැස ගන්න ගතිය සංකේතේන පංචපාදනක් සඳහා දුක්ඛාගේ විදිහට මේ බාහිරට පේන රූප ශබ්ද ආදී ගැන උපාදාන වශයෙන් ස්කන්ධ පංචකයක් නිර්මාණය කරගන්නේ. මේ බාහිර පේන පුද්ගලයා අහවල් කෙනායි කියලා කියනකොට ඒක නම් තමන්ගේ සම්පූර්ණ ආධ්‍යාත්මික ලෝකය. ඒක නා ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මැරෙනකොට ඒ ටිකත් එක්කම තමයි බාරගන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ සත්ව පුද්ගල සංඥාවෙන් බාහිර ලෝකයට හිත බැස නොගන්නා විදියට යථාර්ථය තුල අවබෝධ කර ගැනීම. ඒකයි දුක සත්‍ය තේරුම් ගන්නවා කියලා කියන්නේ. සමුදය සත්‍ය කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ සමුදය කියන්නේ දුකට හේතුව තෘෂ්ණාව. නැත්තම් ද්වේෂය කියලා සමහර කෙනෙක් කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ බාහිර දෙයට තියෙන ආශාව නෙමෙයි. සාමාන්‍ය ලෝකයේ කියන්නේ ලස්සන දේවල් බලන්න එපා, මිහිරි හඬවල් අහන්න එපා කියලා තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියන්නේ. ඇයි මේ දේවල් අපි කැලැස්සෙනවා කියලා? බුදුහාමර දේශනා කරන්නේ නැතේ කාමයාන චිත්‍රාණි ලෝකේ සංකප්පරාවෝ පරිසස්ස කාමෝ කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයන් හටගන්නේ පුද්ගලයාගේ සංකල්ප මත කියලා. මෙන්න මෙවැනි තත්ත්වයක් මත බුදුදහම තුළ බාහිර ලස්සන හෝ ආලස්සන තුළ කෙලෙස් පනවන්නේ නැහැ. බුදුදහම තුළ දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ මේ තමන්ගේ අභ්‍යන්තර තියෙන දැඩි ආශාවයකට කියන අපි නන්දියන වගේ කියලා. දැඩි තෘෂ්ණා අභ්‍යන්තරේ තියෙන ආශාව නිසා තමයි මේකට බැසගන්නේ. තමන්ගේ කැමැත්ත අනුව පාලනය කරන කෙනෙක් නම් ඒකට කැමතියි. තමන්ට අභියෝගයක් වෙනවනම් එතෙන් තමන් ගැටෙනවා. ඒ නිසා ඇලීම හා ගැටීම කියන දෙකටම මුල්ුනේ මොකද්ද? මේ අභ්‍යන්තරයේ තමන්ගේ තමන් ජීවත් කරවන තියෙන ආශාව. ඔබේ දරුවන්ට මුණුමුරු මිනිබිනට දැන් වහ ආදරේදී ඇයි ආදරේ? කෙනෙකුට ඉන්න පුළුවන් කරුණාවෙන් කියන කරුණාවත් අපේ ආමගේ තැන්ලා තියෙනවා. නමුත් ඇතුලේ හිතේ තියෙන මොකද්ද? මේ දරුවෝ නිසා මට සැපයක් ලැබෙනවා. අපේ පරම්පරා හොඳට අරගෙන යයි. මට කීර්තියක්. මට සතුටක් කියලා මෙන්න මේ පැත්ත සතුට කරගෙන තමයි මේ දරුවෝ දෙකම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් හරි අසීකර වැඩක් කරොත් මොකද වෙන්නේ? ඊට පස්සේ අර ආදරේ දත්තෝ වගේ මනින් පැත්තට ඒ වගේම තමයි හිත වේදනාවක් වෙනවා. විතරක් නෙවෙයි දැන් මෙතන දරුවන් කියලා වෙන් කරගෙන දින දේපල ටිකක් වගේන සමහර අය. අර සමහර අය අර මෙතෙන් අභියෝග වෙනකොට. එනිසා කියනතුනි රාග හා ද්වේෂ කියන මේ දෙකම ඇතිවන්නේ බාහිර නෙවෙයි ඇත්තෙන්ම මේ අභ්‍යන්තරයේ තියෙන නයිදනාගේ තියෙන කාරණේ මත. අනිත් කාරණේ තමයි දුක් නිරෝධය කියන එක. දුක් නිරෝධය කියලා සාමාන්‍ය කෙනෙක් කියන්නේ තෘෂ්ණාව නැති කිරීම කියලා. බාහිර දේවල් ආශාව නැති කිරීම කියලා තමයි බොහෝ දෙනෙක් ලෝකෙ මිනිස්සු කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාවේ නැති කිරීම කියලා කියන මොකද්ද? මේ අභ්‍යන්තරයේ තියෙන මෙන්න මේකට තියෙන කැමැත්ත නැති කිරීම. බාහිරට තියෙන කැමැත්ත නිසා නම් දුක හටගන්නේ. පින්නතේ නිවන් දකින හරියම ලේසි. එක දවසෙන් නිවන් දකින්න පුළුවන් වෙනවා. කාගමනක් පෙරම් පුරන්න ඕනේ, බොහෝ කලක් භාවනා කරන්න ඕනේ. බාහිර දේවල් වලට තියෙන ලෝභකම නිසා නම් තමයි දුක හටගන්නේ. ඇයි? කොහොමද දුක නිදහසන්නේ? තමන්ට තියෙන දේවල් ටික ඔක්කොම මෙහෙලා දෙනවා කටිය. මෙහෙලා දෙනවා සිංහය කියන කූඩුවකට පරිම තමයි. ඔන්න මගේ ශරීරයට ආසන්නයි කියලා. හිතාරෙක් මනින් නිවන් දකින්න පුළුවන්. බාහිර දේවල් නිසා නම් තෘෂ්ණාව හටගන්නේ. බාහිරදී ඒ තෘෂ්ණාව දුරු කිරීමෙන් නිවන් දකින්න විමුක්තිය ලබන්න පුළුවන් නම් ඉතාමෙක් මනින් නිවන් දකින්න පුළුවන්. ලෝකේ බොහෝ දෙනෙක් සිය දිවහණි කරගන්න ඉන්නවා. ඒ අය ඔක්කොමටම තියෙන ආසාව නැති කළා වගේ තමයි නිවන් දකින්නේ. නිවන් දකින්න වගේ තමයි කියලා උඩ හිතන්නේ. නමුත් එහෙම නැහැ. පිනුතුනේ දැන් මේ බොහෝ දෙනෙක් සුගතියක් අහිමි වෙලායි නැවත ඉපදෙන්නේ. නිවන නෙමෙයි. මෙන්න මේ සත්‍ය මත බුදුහාඳුරන්ට ලෝකයට හැදෙන්නේ මෙන්න මේ කර්ම මත. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මාර්ග සත්‍ය පනවනවා. ලෝකේ මිනිස්සු සමාධිය කියලා කියන්නේ කුසල අකුසල කිරීම මොන කිරීම මත. ලෝකේ මිනිස්සු සම්මා සංකල්පය කියලා කියන්නේ බාහිර කෙනෙකුට ව්‍යාපාද කරන්නේ නැහැ, විහිංසා කරන්නේ නැහැ කියලා බාහිර කෙනෙක් මනවගෙන. ලෝකේ මිනිස්සු සම්මා වාචා කියලා කියන්නේ මං කියලා පුද්ගලෙක් ඉන්නවා, මේ බාහිර පුද්ගලයන් නම් මම නරක වචන කතා කරන්නේ නැහැ කියලා හිතනවා. මේක තමයි සාමාන්‍ය ලෝකේ තියෙන මාර්ගයේ එක මාර්ග සත්‍ය නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? මේ අභ්‍යන්තර ලෝකයේ පිරිසිදු දකින කොට හෝ මේ අභ්‍යන්තරයෙන්ම හික්මෙන උඩ බාහිර පුද්ගලයන් නිර්මාණය වෙන්නේ. ඔහුගේ ඇතුළේ අතීතයෙන් කාරණයක් වෙලා තිබුණා. ඔබ දන්නවා අඟුලිමාල හාමුදුර නැවත බාහිරට නොගියේ. ඒ කරපු කර්ම වලින් විපාක නොවෙන්නේ. සාමාන්‍ය අපි වගේ කෙනෙක් කර්මයක් කරොත් ඒ කර්මය ගැන හිතලා ඒ සිද්ධිය තුන අපි බැස ගන්නවා. නමුත් උගලම අඟුලිමාල හාමුදුරට පුළුවන්කම ලැබුණා. ඒ සිද්ධිය හිතනකොටම දැන් තමන්ගේම මනස මෙනෙහි කිරීම නේද? මේක යදෙනෙක්ට සම්දෝකම් නැත්තම් අහුත්වා සම්බෝධං හොත්වා නබවිසිටි කියන මේ ඉහළ දර්ශනය මත ඉඳගෙන දකින්න පුළුවන්කම ලැබුණ දුක් ටික නිදහස් කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකයන් පහදින්නේ උන්වහන්සේ රූප මොල් වල වන ලැහැම් වල ගල් ගුහා වල ඉන්න නිසා නෙවෙයි. බුදුහාමුදුරන්ට සැබෑ බුද්ධිමත් ශ්‍රාවකයන් පහදින්නේ මොකටද? බුදුහාමුදුරන්ට සැබෑ බුද්ධිමත් ශ්‍රාවකයන් පහදින්නේ බුදුහාමුදුර මෙන්න මේ චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කරන නිසා. පස්වෙනි කාරණේ තමයි බුදුහාමුදුර දේශනා කරනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය දැනගත්තු කෙනාට ඊළඟට හම් වෙන මාර්ගයක් හම්බ වෙනවා. ඒ සත්‍ය පතක් කිරීම සඳහා ඒ මාර්ගය මතද ඒ කායනෝ අනිත්‍ය වේ මග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්වාන සමතික්කමාය දුක්ඛ දෝමන සනමත්තංගමාය ඥායසලිගමාය නිබාරත සච්ච කියාය යරිනම් චත්තාරෝ සතිපට්ඨාන කියන මාර්ගය. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සතර සතිපට්ඨාන ලෝකෙට දේශනා කරනවා. දුකෙන් නිදහස් වීම සඳහා ඒකයන මාවත මේකයි කියලා. ඇති තාක් දුරට තමන්ගේ කය සහ සිත ගැන සිහියෙන් ඉන්න වර්තමාන මොහොත තුළ හිත තියාගෙන. ඒ සිහිය තුළ ඉන්න කම්මකට නිරෝධණයක් තියෙනවා. බුදුහාඳුරණය මේ විශ්වය තුළ වාසය කිරීම, මේ සතර සතිපට්ඨාන නැමැති භූමිය තුළ වාසය කිරීම බුදුරජාණන් වහන්සේ සමගයකට වාසය කිරීමක් වගේ අනුතරම් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මේ සතර සතිපට්ඨාන පිළිඳගෙන සතර දිට්ඨිපාද, සතර සම්‍යක්ප්‍රදාන වීර්ය, පංචේන්ද්‍රිය, පංචබල, සත්පොඥඟ, අරසණග මාර්ගයේ කියන මෙන්න මේ කරුණු වඩනවා. මෙන්න මේ සතර සතිපට්ඨානෙ මුල් කරගත්තු සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නැමැති නිවන සැනසෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළා. මෙන්න මේ නිසයි බුදුහාමුදුරගේ ශ්‍රාවකයන් උන්වහන්සේ කෙරෙහි පහදින්නේ කියලා සඳහන් කළා. ඒ හැරෙන්නට උන්වහන්සේ විවේක වෙන්න නිසා නෙවෙයි කියලා. දැන් මේ කරුණුත් එක්ක ඔබට මේ නුවණ පිළිබඳව සැලකිලිමත් අවධානයක් දෙන්න ඕන. අර උදායේ සඳහන් කරන්නේ බුදුහාමුදුරට පහදෙන්නේ කොහොමද සඳහා කියලාද? බුදුහාමුදුරට පහදෙන්නේ උන්වහන්සේ ආහාර ටිකක් ගන්න නිසා. බුදුහාමුදුර ආශෝර සිරු පාච් කරන නිසා. පිට පාතෙන් යැපෙන නිසා. ගස් මුලල වාසය කරන නිසා. විවේකී වෙන්න නිසා කියලා. බුදුහාමුදුර කියනවා මගේ ශ්‍රාවකයන් පහදෙන්නේ මට ඒක කරන්න නිසා නෙවෙයි. මගේ ශ්‍රාවකයන් මට පහදෙන්නේ මම උතුම් වූ සීලයෙන් යුක්ත නිසා. අවබෝධයෙන්ම ලෝකෙට ධර්ම දේශනා කරන නිසා, සවස්ථාඥාන යුක්තව ප්‍රඥාවෙන් ඉන්න නිසා, චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කරන නිසා, සතර සතිපට්ඨානයේ මුල් වෙච්ච මේ නිවන් දැකීම සඳහා උපකාරී වෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ලෝකෙට දේශනා කරන නිසා කියලා මහා සකලදායි සූත්‍රය. මාධ්‍යමිනී නැ කියන පොතේදී පින්නතුනි මෙතන පඩම් අපේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල අපේ ඉදිරියට විස්තර කරනවා ගන්නදී තවත් ඉදිරියට විස්තර කරනවා. පරිභෝග කරන්න කිව්වේ. එතකොට දැන් මේ වගේ මේවා මේකත් වැඩි සීතල රටවල ඉන්න අමුතුරු තේප. ඔව් ඇත්තෙන්ම ඉතාම වැදගත් කාරණයක්. ඔබ ඉන්නේ මම සඳහන් කරන්න හිටියේ ඇත්තෙන්ම මට ඒක කිලුණා. ඔබතුමිය මතක් කරේ හොඳයි. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන්නේක කර්ම දෙකකින් කරලා තියෙනවා. ශික්ෂාපද පැනවීම කර්ම දෙකක් මත සිදු කරලා තියෙනවා. එකක් තමයි ඒ ස්වාමීන් වහන්සේගේ ආශාවට. දැන් අපි කිව්වේ දැන් තුන් සිවුර කියලා. දැන් දෙපඩ සිවුරක් පාවිච්චි කරාම සීතල වෙනවා වෙයි. ඒකත් අමාරු නම් ඊටත් වඩා අවශ්‍ය පරිසරය ගැන බුදුහාමර කනවනව තවත් දෙයක්ම පාවිච්චි කරන්න කියලා. නමුත් ඒ කාලේ තිබෙන පරිසරයම බුදුහාමර උඩින් පැනගුවා. හැබැයි දැන් කාලේ හැටියට ඊටත් වඩා සීතලක් තියෙන තැනක් තියෙනවා නම් අපිට සිද්ධ වෙන මේස් එකක් ගන්න සමහරට. සාමාන්‍ය තොප්පියක් ගන්න සිද්ධ වෙනවා. සමහරවිට මට තොපිය නොදැම්මකින් බලි කියන්න බෑ. මට ඔක්කොම මේ බ්ලොක් වෙනවා. එතකොට මට ඒක නොකර තොපිය නොදා බණ නොකියනත් පුළුවන්. අරක දාගෙන හරි බණ කියන්නත් පුළුවන්. ඉතින් මොකද්ද මම කියන එක බුද්ධිමත් කෙනෙක් තේරුම් ගන්න. අන්න ඒ වගේ දිනුතුනේ සමහර තැන්වලදී අපට ඒක පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ඒක පරිහරණය කරන්නේ නිතරම ඒකේ අවශ්‍යතාවය සලකාගෙන. ඒකෙන් ලස්සන වෙන්න නෙවෙයි. ඒ අනිරදේ අනිත් ඇඳුරේ කැපී පෙනෙන නිවේ කරන්නේ. ඒ අවශ්‍යතාවය සඳහායි කරන්නේ බෙන්දතුනි. අපි කැපී පෙනෙන අදහසින් නම් ඇඳුම් අඳින්නේ කැපී පෙනෙන අදහසින් ඇඳුම් ඇඳද්දත් එකයි, ඒ අදහසින් ඇඳුම් ගැලෙවුවත් එකයි. තියෙන වැඩි කෙලික අනුමතත් එකයි. ලොකු වෙනසක් නැහැ. දෙකෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පුද්ගල සංඥාව පනව ගන්න. ඒකෙන් තමයි අනිත් ඇඳුරේදී කෙලෙස හිතන්න. ඒ නිසා අවස්ථාවවලදී අපට පාවිච්චි කරන්න වෙනවා මේ වගේ සුරක්ෂිතතාවය සඳහා බුදුහාමර සමාජ ශික්ෂණ වෙනස් කළ තියෙනවා. ඒ නිසා ඇඳුම් අඩු වීම හෝ වැඩි වීම මත නෙවෙයි අපි පැහැදෙන්නේ. යම් කිසි කෙනෙක් ඇඳුම් අඩු වීම මත මේස් එකක් දාන්නේ නැතුව කියලා හරි සෙලබු දෙකක් දාන්නේ නැහැ කියලා හරි පහදිනවා නම් අපි එහෙනම් කාටද පහදින්නවද? කහ දෙනවා නම් නිකන් නාට පොත්තකේ කෝලයක්. ඒ කිසිම දෙයක් මම පාවිච්චි කරන්නේ නැහැ. පින්තුනි එතනින් නෙවෙයි අපි ගන්නවා. මෙන්න මේකයි අපේ වරදින තැන් පින්තුනි. මෙන්න මේ සඳහා තමයි මේ මෙතන වැරදුම තියෙන අපිට වරදින එතන කරන්නේ නෙවෙයි. මුළු සත්‍යයේ තියෙන වටිනාම දේවල් ටික සියල්ලක්ම අපි ගෙදෙන. අපි මේ ඉතාම සරල දෙයක් තුළ හිත පිටුවාගෙන ඒතුළු විතරක් පැහැදිලි වෙනවා. අපේ දුකෙන් නිදහස් වෙන මාර්ගය විතරක් නෙවෙයි. මේ දුර්ලභ ලබකෝ ගෞතම සම්බුද්ධ ශාසනයම අපට හිමි වෙනවා. ඒකයි අනතර බින්දු. අන්නේ අනතරින් අපි මෙදෙන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී පනවල තියෙනවා. අනිත් ඒ තමයි පිළිතුරු. තමන්ගේ ආරක්ෂාවට පැනව වගේම බුදුහාමර සමහර ශික්ෂාපද පනවල තියෙනවා. සමාජ ඉල්ලීමට ගරු කරලා උදාහරණයක් ඇටියට භික්ෂුන් වහන්සේලා වැඩි කාලේ පින්නපාතේ මේ යනකොට මිනිස්සු දෝෂාරෝපණය කළා. එකල මාර්ගයයි මේ වෙනත් ආගමික අය මේ කාලේ මේ සත්තු භාග භාගයන්නේ නැහැ. මේ තුරුණ කියල කියන්නේ ඒකේ ජීවි සත්‍යම් මේවා භාග භාග අනිත් ආගම් වල යන්නේ. නමුත් බුදුහාම ශ්‍රාවකයන් මේ ප්‍රාණික හානි කරනවා කියලා. මේ යකේ විරෝධාකල්පේ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ වාස්තරික තැනකින් කියලා. ඒක බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ගේ ඒ මතය පිළිගත්තු නිසා නෙවෙයි. ඒ සමාජ මතයට ගරු කිරීමක් විදියට. ඒ වගේම පින්නතුනේ බුදුහාමුදුරුවෝ යම් කෙනෙක් පැවිදි වෙනකොට දෙමෝපියන්ගෙන් බාරතර වගේ අහන්න කියලා කිව්වා. ඒ ඇත්තෙම අනිවාර්ය දෙයක් නෙවෙයි මම දකින්න. නොහසා මහනුවර එයාට නිවන් දකින්න පුළුවන්. නමුත් සුද්ධෝදන රජතුමාගේ ඉන්නීමක් කළා. මේ ඥාතියෙක් එක්ක ඉන්න අය තමන්ගේ ළඟම ඥාතියෙක් පැවිදි වෙනකොට ලොකු සමීපයකටපත් වෙනවා. ඒක දරාගන්න බැරි දුකක්. ඒ නිසා ඒ ඇරින් අවසර ගන්න ඉල්ලීමක් කරන්න කියලා. බුදුහාමුදුරේකට ඒක අමතක කළා. එහෙම වුණත් සමහර අවස්ථාවලදී විනය තියෙනවා යම් කිසි කෙනෙකුට බලෙන් මහන වෙන්න ඕන නම්. මහනනෝතෙන් යා සිරින් හරි කරගන්න කියන මට්ටම ඉන්නවා නම් දෙමෝපිය බාරකරුවන් කැමැත්ත නොදුන්නත් යා මහන කරන්න පුළුවන් කියලා. ඇයි? එයා දෙමිට මහනනෝත යා සිරින් හරි කරගන්න. ඒ වගේ කැමැති බුදුහාම සරල දේවල් ලියලා තියෙනවා. දැන් කාර්යයේ උදාහරණයක් ඇරෙ අපි තාම සරල උදාහරණයක් කිව්වොත් සමහර කැම් වලට අපිට සෙරෙප්පු නොදා ඇතුළු වෙන්න බෑ. සමහර ගුවන් යාන වලට ඇතුළු කරන්නේ නැහැ සෙරෙප්පු නොදා අපිට. ඇයි අපි ගැන හිතලා නේද අනිත්‍යයේ සෞන්දර්යයට. එතකොට අපිට අර සමාජ මාකෙට ගරු කරන්න වෙනවා. අපි ගැන හිතරක් ඉන්නේ. අපි ඇත්තටම මෛත්‍රී සාගත නම් අපි අනෙක් මිනිස්සු කෙනෙක් මෛත්‍රී සාගත වෙනවා නම් කාර්ය වෙන්නේ. එතකොට ඒ තැන්වලදී අපිට සිද්ධ වෙනවා ආවිච කරන්නේ. ඒ කරන්නේ අපේ අවශ්‍යතාවය නිසා නෙවෙයි. සමහර දැමෙද ICU එකේ ඉන්න අවස්ථාවේ සමහර වෙලාවකින් අපිට දැමෙද මුකේට දෙයක් ගන්න වෙනවා, ඔරුවට දෙයක් ගන්න වෙනවා, අතට දෙයක් දාගෙන යන්න වෙනවා. ඒකට ඇතුළු වෙනම නම් අපි ඒක කරන්න ඕනේ ඒක. එහෙම නැත්නම් අපිට ඇතුළු වෙන්න බෑ. අපේ මේ වගේ ප්‍රතිපත්ති තියන අය කියලා එහෙනම් අපිට ගෙදරට වෙන්නේ නැහැ. අපිට අතින් යන්න බෑ. අපේ සමාජගත වෙනම නම් අපිට කැලේ අපි ඕන විදියට ඉන්න පුළුවන් අපිට කැලේ ජීවිතේ. සාමි වහන්සේ හැටියට අපි බොහෝ දෙනෙක් අනනිගතව හිටියනේ. අවුරුදු ගණන් හිටියනේ. ඒ තැන්වලදී අපි රකින සමහර ශික්ෂාපද අපි මේ සමාජයටම රකින්නේ නැහැ ඇත්තටම. එහෙම ගියොත් සමාජ ලෝකෝ විරෝධාත්මකයට යනවා. අපි ඇත්තටම මේ සමාජයට ගරු කරන්නට ඕන බුදුරජාන් වහන්සේ කිසි විදිහකට. රාජනීතිය සමග ගැටෙන ගියේ නැහැ. රජ කෙනෙක් ගැටෙන්න මරණීය දඬුවම් දුන්නක් කෙනෙකුට ඒකට බුදුහාමර මැදිහත් වෙලා නැහැ. එහෙම වුණා නම් බුදුහාමරට මේ දහම සමාජ ප්‍රතිස්ථාපිත කරන්න බැරි වෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ අර පංචවරය කියලා පවස්තාවේදී බුදුහාමුදුරේ තමත කළෙන්නේ. ඒක සම්මත කරා නම් බුදුහාමුදුරේ නම් ගත වෙන්නේ. එහෙනම් බුදුහාමුදුරේ පිරන් කාලේ අවුරුදු 50කින් 60කින් මුළු ශාසනය විවරයි. අද තායිලන්තයේ ගුරුමෙණි ගිහම ඔබට පෙනේ. මස් මාංශ අනුභව කරනවා නම් ඒ වගේ කාම වෙනකත් එන්න නැද නෑනේ. තේරුම් ඒ වගේ පැහැත්මක් ගෙනියන්න බැහැ නෝ මේ ශාසනයේ. හැබැයි ඒ වන්තගාමීව සත්වන හානි කරලා ගන්න කියන කතාව නෙවෙයි කියන්නේ. ඒ දැහැම විදිහට ඒ ලැබෙන තැන් මැදේ අරගෙන ඊට වඩා මේ ලැබෙච්ච අවස්ථාව තුළදී මේ දහම අපි ක්‍රියාත්මක කරලා මේක සමාජයට දෙන්න ඕන මේ දහම. අන්නේ වෙන්නේ ඉතාම කායික වූ දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය ඔස්සේ අපි ඉදිරියට යනකොට පිළිගන්නුනේ මෙන්න මේ දැක්ම සහිතව ඉදිරියට යනකොට අපේ ළඟ තියෙන ඕන ලස්සන ජීවිතය බුදුදහමේ තියෙනවා. ධර්මාර්ගයේ ආරම්භය නම් අවසානයේ ධර්මාම කියන වැදගත්කම කීපයක් අපි සාකච්ඡා කළා. අපි කතා කළා අරිමුක්ඛය ගැන කතා කළා. සෝතාපට්ටි අංග ගැන සාකච්ඡා කළා. ඒ වගේම පිටතමනේ තමයි ඇත්තටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන නම් ඉගෙනගම යන්න ඕන නම් තමයි ළඟ තියෙන තවත් ලක්ෂණ තියෙනවා. ඒකත් තමයි තමන් බුද්ධිමත් වෙන්න ඕන. විමර්ශනශීලී නුවණ තමයි නිතරම තියෙන්න ඕන. මේ ධර්ම තුල යන්නේ අන්තරයෙන් තමයි සුවච බව. සුවච කියන්නේ කින්දරකම නෙමෙයි. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක සාදාන හැමතැනදී. හැමතැනදී හැම දෙයක්ම පිළිපදින නෙමෙයි. ඒ අහන දේ තමන් විමසලා බලලා පිළිපදින. අනෙක් කාරණේ තමයි පිළිතුනේ අවංක බව කියන එක තියෙනවා. මොකක්ද අවංක බව කියලා කියන්නේ? දෙන්නේ සම්පූර්ණයෙන්ම යම් කිසි කෙනෙකුට වන්නා ලෞකික සමාජීයයෙන් බින්දහම කරගෙන ඉන්න පුළුවන් ගැටලුවක් නැහැ. අවංක මොනක් කරන්න පුළුවන්. හැබැයි ලෞකික සමාජීයකවල ලෝකතර සමාජීයයේ නැමැති ඉර පසු කරනකොට තමන්ට ආස වෙනවා. තමන්ට බුද්ධිමත් වෙන වෙනවා. නැත්නම් ඒක වෙන ප්‍රතිපදයක තමන්ට ගමන් වෙන්නේ. මොකක්ද අවංක භාවය කියන්නේ ඇත්තටම කියන්නේ? අවංක භාවය කියන්නේ පිළිතුරේ තමන් දෙයක් කරනකොට ධර්මයේ නාමයේ තමන් හිතන්නේ මේ දේ කිරීමේ මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද මෙන්න මේක තමයි අවංක භාව කියලා කියන්නේ මේක පිළිතුරේ හිතන්නේ පාසලෙන් හදවතට විතරේ කියලා හැමදැනදීම මේක තේරෙනවා තමන් ඇඳුමක් ඇඳලා කොණ්ඩේ පීරුවත් මුහුණට කුයල ටිකේ දැමීමේ ඉඳන්ම පින්න තුනේ හැම තැනදෙම මේ එක තමයි ඉන්න වෙනවා නැත්තම් කියලා රිසල්ට් එක නම් ගන්න බෑ. ඒකෙන් කියන්නේ තමන් දුබලි ගන්න වෙනවා කියලා. තමන්ට සාමාන්‍ය ලෞකික ශරීරෙගෙන තමන්ට පින්නාම එක කරන්න පුළුවන් ගැටලුවක් නෑ. හැබැයි ඉතින් ඒකෙන් නම් එක කරන්නේ ළඟම ඥාතියෙක් නැත්නම් පස්සේ ධර්මයේ දැනටි අවබෝධ කෙනෙක් අඬනවා වගේ ඔබත් අඬනවා. කවර කෙනෙක් බැන්නහම සාමාන්‍ය කෙනෙක් ඇදමඩ කේන්ද්‍ර ගන්නට වඩා ඔබ කේන්ද්‍ර ගන්න. ඔබේ සංකල්පයේ තේම තියෙනවා. අවංකව දුකෙන් නිදහස් වෙන කැමති නම් ඒ දුකෙන් නිදහස් වීම මරණයෙන් පස්සේ නෙවෙයි. මේ කේන ඇස ඉදිරි පිට තියෙනවා. ඔබ ජීවත් වෙන කාලයේදීම ජීවිතයේ කියන මානසික දුක් පීඩා ටික නිදහස් වෙන අවංක උත්සාහයක් ඔබේ තියෙනවා නම් ඔබට සිද්ධ වෙනවා. ඒ කරන දේ ඉන්නතුනි තමගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙන විදියට කරා. තමන් දානයක් දුන්න කෙනෙකුට සැලකුවා. කොමන දේ කළා තමන් නිතරම ආංගව හිතන්නේ තමන් ගමන ගියා. මෙන්න මේක තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවාද මාන්නේ වැඩි වෙනවාද කියේ තමන් ගැනම ධම්මා දාස විදියට ධර්මයේ නැමැති මිරයට කන්නාඩියක නිතරම නමාගෙන ඉන්නේ. එහෙම හිටියොත් තමයි කිසි ගැටලුවක් නැහැ. ඒකෙන් කියන්නේ මේ පරණ නැමැති මන්දින කියලා නෙමෙයි මේ කියන්නේ. පරණ ගෙවල් ඉන්නේ කියලා නෙමෙයි මේ කියන්නේ. වර්ධාව තේරුම් ගන්න නැහැ. හොඳම ගෙවල්වල ඉන්නේ. දැන් විසාකාව මන්දුල් මාලිකා බැන්නේයි මේන පරණතනවත් හැදගෙන තමයි පන්සලට ආවේ සමහරට. බුදුහාමුදුරේ පැත්තෙ වෙන්නේ වැඩි. ඒ අය සාමාන්‍යයෙන් සෝවාන්ෙච්ච. ඒ අය එක පරිහරණයෙන් නැහැ වෙනත් කෙනෙක් ඉදිරියේ කැපී පෙනෙන්නේ නෙමෙයි. ඔබට හොඳ දර්ශනයකින් ඔබට හොඳට හොඳ වෙනවා දෙන්න පුළුවන්. ලෝකයේ හොඳම තාක්ෂණයේ වාහනවල ඔබට යන්න පුළුවන්. හොඳම සිටියේක හොඳම ගෙදරක ඉන්න පුළුවන්. ඒව ඉන්නවා තියෙනසෙන් අපි. හම්බ කරලා තියෙන නිකම් මැරෙන්න ඕනේ. දුක් විඳලා. තමන්ගේ ධනෙ තියෙනවා නම් තමන් ණය නොවේ හොඳට මේව පරිහරණය කරන්න. පරිහරණය කරන්න තමක් සඳහාද? තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි අඩු කරගන්න. තමන් මේ හිතේ තියෙන මානසික පීඩාවලින් නිදහස් වෙන්නයි තමන් මේක හකින්නට ඕන මේවා පරිහරණය කරන්න ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම සත්‍යය අපේ ජීවිතේට ලැබෙනකොට අපි පළවෙනි පියවර තමයි කම්මසකතා සම්මාදිතිය උපදවාගෙන දාන සීල භාවනා කියන කරුණු පුළුවන් තරම් ජීවිතය තුළ කරනවා. ඒක තමයි පළවෙනි කිවිස. ලෝකේ බොහෝ දෙනෙක් මේක කරනවා. ඒක දැනටමත් කරනවා. හැබැයි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන්නේ මේ ලක්ෂණය තමයි අපි කොයිතරම් ජීවිතේ පෙන්දහම් කරලා තිබුණත් අපි බාහිර රෝගයන් දකිනකොටම ඒ රෝගයේ පුද්ගලෙක් ඉන්නවා. ඒක දකින්න කලින් තිබුණා. දැක්කට පස්සේ පිටුර වෙනවා කියන හැඟීමකින්. යමක් කිහිපක් වෙනකොට අපි සිද්ධිය ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුන අපි ජීවත් වෙනවා. කවුරු මතක් කරගන්න බලන්න. දැන් ඔබේ මිය ගිය ඥාතිවරේ අම්මතාත් වගේ කෙනෙක් මිය ගියපු කෙනෙක් කියලා මතක් කරගන්න බලන්න. මතක් වෙච්ච ගාම ඔබට මතක් වෙන මොනවද? දැන් ඔබේ අම්මගේ ගෙදර මතක් කරගන්න. මතක් වෙච්ච ගාම මාත් කරන ගෙදරයි ගෙදර ඉස්සරහා කියන දරු ගංගායි අඹ ගහයි නැත්නම් කොස් ගහයි එකගෙන මතක් වෙන්නේ. දැන් ඒව කපලා දින්න දෙන්නේ දැන් ඒව නැහැ. නමුත් අර කරන චින්තේ තමයි අපේ ඔබේ තියෙන්නේ. කවරේ බැනපු කෙනෙක් බලන්න මතක් කරගන්න. අර බැනපු අවස්ථාවේ ටිකම තමයි මතක් වෙන්නේ බැනපු වචනත් එක්කම. ඒ හිතියට අනිත්‍යයත් එක්කම. ඒ කියන්නේ දින දින අපි නැවත බැනවහන සෝදනවා. මෙන්න මේක තමයි අපේ වර්තමාන ක්‍රියාකාරීත්වය. අපි ලෞකික කුසලයේ තුල ජීවත් වුණා. මෙන්න මේ ලෞකික කුසලයේ තුල විතරක් නම් අපි ජීවත් වෙන්නේ අපි කරන පින්කම් ටික නිසා. සුගතිගාමී වෙන්න පුළුවන්. සමහර විට දුගතිගාමී වෙන්න පුළුවන්. අපට හරියට සුගතිගාමී වීම කියන සහතිකයක් මේ තුල නැහැ. සාමාන්‍ය වගේ කෙනෙක් විතරක් නෙවෙයි. දැන් කායි හැටි ලොකෝ පින්කම කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් කායි හැටි ලොකෝ පින්කම හැදෙන පින්කම නේ. බුදුරජාණන් වහන්සේගේ කායි හැටි ලොකෝ පින්කම මොකද සාමාන්‍ය? අසද්දු සම්හාදානයි. එක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එකවරක් විතරක් දෙන්න පුළුවන් සුවිශේෂී දානයක්. මේ දාන දුන්නේ කවුද? මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ. මේ දානය දුන්නේ කොසොමයි තමයි. ඒ කොසමයි තමයි මේ දානේ දෙන වෙලාවේ කොසම මල්ලිකාව සක්‍රිය ලෙස මේකට දායක වෙනවා. එහෙම දායක වෙච්ච කොසම මල්ලිකාවටවත් පින්නතුනේ මට තියාගන්න සුගතිගාමී වීම ලේසි දෙයක් වුණේ නැහැ. ඇගේ කතාව ඔබ දන්නවා. ලෞකික කුසලයේ තුල විතරක් ඉන්නේ කියලා තියෙන ආදානම මෙන්න මේක. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තවත් පියවරක් මෙන් මෙහාට යන්න අපට දේශනා කළේ. ලෞකික කුසලයේ තුල ඉන්නකොට නිතරම අපේ සිතිවිල්ල තමයි බාහිර රූපයක් දකිනකොටම අපි හිතන්නේ මේ මොහොතේ පේන රූපයක් මේ දකින්නේ කියලා. දැන් ඔබට මා පේනකොට හිතෙන්නේ මේ දැන් ඉන්න හාමුදුරේ මට පේන්නේ කියලා. දැන් ඉන්න හාමුදුරේ පේන්නේ කියලා කිව්වට පස්සේ ඒ තුල නම් හිත බැසගෙන ඉන්නේ. මම ඔබට හොඳ කියනකොට සතුට වෙනවා. මම ඔබට බැන්නොත් එවලම දුක් වෙනවා. හිතන්නේ දුක මේ පැත්තෙන් එන්නේ කියලා. ඇයි මේ බාහිර ලෝකයක් නිර්මාණය කරගෙන ඉන්නේ? නමුත් ඇත්තටම හිතේ තියෙන වේගවත් බව නිසා දැන් රූපේ වගේ පේනුණාට හැබැයිම සිදුවන්නේ මේ ඇසෙන් ගත වර්ණ රූපේ මෙතනම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා චේතනා දෙක සංඥා වේදනා දෙක මනින්දයෙන් සීකරීමෙන් තමයි මේ ඉන්න පුද්ගලයා ගැන අවබෝධය ඔබ ලබන්නේ. ලබනකොට අතීතයේ ගත්තු අර වර්ණ රූපේ නිරුද්ධ වෙලා ඉවරයි. අපට පින්නතනේ ජීවත් වෙන පුද්ගලයන් දකින්න බෑ. අපි යන්ති තැනක හිටගෙන ඉන්නවා නම් ඒ හිටගෙන ඉන්න තැන අපට බලන්න පුළුවන්ද? අපි කකුල් දෙක තියලා යන්ති තැනක ඉන්නවා නම් අපට ඒ හිටගෙන ඉන්න කකුල් දෙක තියපු තැන පේනවද අපට? අපට පේන්නේ නැහැ පින්නතනේ. අපිට ඕනනම් උඩ පැන්නොත් වෙන්නේ ඒ ඉඳගෙන ඉන්න තැන නෙවෙයි ඉඳගෙන හිටපු තැන. වර්තමාන ඉඳගෙන ඉන්න තැන අපට පේන්නේ නැහැ. ඔබ පින්නතුනේ පාදයක් තියෙනකොට ටෝච් එකක් ගහගෙන නෑ යනකොට ඔබට හිතෙන පාදයේ තියෙන දැන්නේ ටෝච් එක තියෙනුනේ කියලා නේ. ටෝච් එක ඔබ ඉස්සරහට ගහන්නේ කකුල් දෙක මෙහෙ තියෙන. කකුල් දෙක මෙතන තියාගෙන ටෝච් එක ඉස්සරහ ගහගෙන මෙ යන්නේ. පින්නතුනේ අපි නිතරම කකුල් දෙක තියාගෙන නිරුද්ධ වෙත් අතීතයට අරක මානසින් අරගෙන ආ මෙතන නම් සතෙක් නෑ මෙතන හොඳයි කියන කකුල් දෙක තියෙනවා. පරිපැලක් නගිනකොට ඒක සමාන පරිපැලක් කියලා හිතාගෙන නැවෙන්නේ නැහැ. ඒක පාර පොඩි පැටියකුත් තියෙනවා. තරහ වැඩෙනවා කියන්නේ. ඇයි? මානසික හිතාගෙන ඉන්නේ අරකයි බලන්නේ අර මගේ පරිියක් කියලා හිතන. නමුත් මෙතන පෑගෙන එක පොඩි එකක් වැඩෙනවා. වෙලා තියෙනවා නේ හැමදේම. ඕන තරම් හිත දේවල් නේද? පරිමලක් යනකොට නම් නිතර මිස්සහයක බලන්නේ නමුත් අකුල කියන්නේ වෙන තැනක. අපිත් එහෙමයි නිතරම මේ බලන්නේ තැන නෙවෙයි අපි ඉන්නේ ඇත්තෙන්ම. අපි ඉන්න තැන වෙනම තැන අපිට පේන තැන වෙනම තැන. පින්නතේ මෙන්න මේ වගේ බුද්ධිය අපේ ජීවිත තුළ විස්සන වෙන්නට ඕන. අභ්‍යන්තරයෙන් කියන කෙනෙක් ඉස්සිනාලු වෙනවා. මෙන්න මේ නිසා පින්නතුනි ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ පංචේන්ද්‍රිය ලක්ෂණය තමයි ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහෙන් ගන්න අරමුණු ලක්ෂණය තමයි අපට වර්තමාන අරමුණක් ගන්න බෑ පින්නතුනි. මේ සම්පේ ඔබට ඇහෙනකොට ඔබට ඇහෙන මේ සම්පේ නෙවෙයි ඔබ තේරුම් ගන්න මේ සම්පේ ඇහුණට මේ සම්පේ ඇහෙනක පින්නතුනි ඔබ මොකද හඳුනාගන්නේ නැක් නෙවෙයි ඒක හඳුනාගන්නේ හිතේ. සාමාන්‍යයෙන් අපි දෙයක් හඳුනා ගන්නකොට මේක හිත තිබ්බට අපට මුලින් එන්නේ වර්ණ මාත්‍රයක් විතරයි. අපිට ඒකේ සිතුවිලි ටික අපි අභ්‍යන්තරයෙන් ගන්න. සරල උදාහරණයක් කියන්න. කවදාකවත් ජීවිතේට රෝස මලක් ගන්න නොදකපු නොඅසපු කෙනෙක් ඉන්නවනම් එයාගේ ඇස් දෙක පියාගන්න කියලා එයාගේ නහය ළඟට රෝස මලක් තිබ්බොත් එයාට රෝස මලක් මැවෙනවද? එයාට රෝස මලක් හිතෙන්නේ නැවෙන්නේ. නමුත් අපි ඇස් දෙක වහගෙන හිටියත් කවුරුනේ රෝස මලක් ළඟට ළඟරෝති මොකද්ද? අපි ඇස් දෙක අරින්නේ රෝස් මලිය පාට බලන්න විතරයි. අපි කලින්ම දන්නා රෝස් මලක් කියලා. එන්නේ හේතුව ඒ අතීත සංඥා ටිකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. පින්නතුනි වර්තමාන මේ ජීවිතේ තුලත් ලක්ෂණය මේක. අපි මේ ඉන්ද්‍රිය තුලින් ගන්න දේවල් විතරම අතීත අරමුණු එක ගැට ගන්න තමයි මේ ලෝකයේ තුල හිත බැසගන්නේ. මෙන්න මේක තුලින් පින්නතුනි පළමුවම කරන්නේ මේ පංච විඥානයේ කෙරෙහි තියෙන හිත මැස ගැනීමෙන් සිත මුදවලා බාහිර දකින කොටම අභ්‍යන්තරයේ පැත්තට හිත ගන්න. ඔබට ඕන නම් මේ දර්ශනයට නැවෙන්න පුළුවන් ගැටලුවන්නේ. සාමාන්‍ය කෙනෙක් කලින් කොනවා බාහිර තියෙන දේ හිතාගෙන පුළුවන් ගැටලුවන්නේ. හැබැයි ඔබේ දරුවා වෙනස් වෙනකොට ඔබේ රූපේ වෙනස් වෙනකොට මේ හැම තැනකම අපට දුකෙන්නේ මෙන්න මේ අවිද්‍යාවත් එක්ක. පළවෙනි පියවර තමයි මෙන්න මේ පංච විඥාණය හිත ගලවලා අභ්‍යන්තරයේ පැත්තට හිත යොමු කරන්නේ. එතකොට පින්නතින් මෙන්න මේත් එක්ක මහා කෙලස් ටිකක් මහා බරක් අපි බිමින් තියෙනවා. දැන් අපි කොච්චර බරද දින්නේ කියලා අපිට තේරෙන්න පින්නතින් ඔබ බලන්න. ඔබ ඉතාම ආදරය කරන කෙනෙක්. ඔබේ ඇස් දෙක ඉදිරි පිටදී ලෙඩව මතින්. නැත්තම් එල්ලුම් ගහට ගියෝදී. නැත්නම් යා නොකරපු වරදකට වෙනක් කෙනෙක් යාම ඝාතනය කරොත් ඉන්නේ. ඔබේ හිතන කොයි වගේ දෙයක්ද මේ? හිතන්න පුළුවන් නෙමෙයි. ඔබනේ හිතේ ඊට වඩා හොඳයි ඊට වඩා කලින් මගේ ඇස් දෙක අන්න කරාම ඊට වඩා හොඳයි කියන එක. පින්නතරේ මැටි වෙන්නේ ඇයි? අපි මේ රූපය තුල බැසගෙන ඉන්න නිසා. මේ රූපය මෙන්න මේ වගේ දෙයක් යථාර්ථය නොතේරෙන නිසා මේ දුක් ටික අල්ලන්නට තියෙන පළවෙනි පියවර තමයි මෙන්න මේක නිදහස් කර අපට සුරඩ ගන්න එක. මෙන්න මේකින් හිත ගන්නවත් එකම සඳහන් කරනවා හරියට මායාවේ ඇස් දෙකට වැලි වලින් ගහෝකේ. කාම භූමිය ඉන්නවලනවා. කාම භූමිය කියන්නේ සතර පාය මනස ලෝකයේ සහ දිව්‍ය ලෝක හයම කියන මේ කාම භූමිය පසුබල ගියා පසුබල යනකොටම මාරි විශේෂ දෙවරයි ඔහුගේ ෆීල්ඩ් එක වකම් කරනවා එතකොටම ඔහු එළිය වෙන ගන්නවා හැබැයි ඇන්නට පස්සේ උඩ කරන දෙයක් හැබැයි අදනම් බය වෙන දෙයක් නැහැ මාරි කිසිම කර දෙයක් කරන්නේ ඉරිෂා කරන්නේ පින්නතුනේ ධර්මයේ දන්න කෙනෙක් ඔබට කවදා තිරිෂා කරන්නේ ඇයි ඔබ සැප විඳින කෙනෙක් ඔබ කොයි තරම් ලොකු බෙදරක හිටියත් ඔබට කොයි තරම් මාස්ක් වැඩවලට ලැබුණත් ඔබ කොයි තරම් ලොකු වාහනයක ගියත් ධර්මයේ දන්න කෙනෙක් බය වෙන්න එපා කවදාකවත් ඔබට ඊර්ෂ්‍යා කරන්න. ඊර්ෂ්‍යා කරන්නේ ඊර්ෂ්‍යා කරන්නේ සමාන්තර වඩා සතුටින් ඉන්නවා නම් ඊර්ෂ්‍යා කරනවා. එහෙම නැති කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න දෙයක් නෑ. පින්නතුනේ ධර්මය දන්න කෙනා දන්නවා සතුටින් ඉන්නවා නම් ඉන්නේ මෙන්න මේ පංච විඥාන හිත පැත්ත ගන්න නොවන විදිහට හිත දිනු කරගත්ත කෙනෙක් විතරයි සතුටින් ඉන්නේ. එතකොට ඒකින් නික්මවලා ඒකින් මුදවලා අතුල් පැත්තට ගන්න එක තමයි මුල් පියවර. කාම භූමියේ පවතින. හැබැයි මේ අවස්ථාවේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් දුරුනේ නැහැ. ඊට පස්සේ හිත පැත්ත බාහිර නැතුණාට හිත තියේ කියලා හිත පැත්තට ගන්න. හිත නිත්‍යය කියලා ගන්න. හැබැයි මෙන්න මෙහෙම හිතන සමහර අය ධර්මයේ දන්නේ නැති සමහර අය වෙනත් දර්ශනවල හිත දිනු කරන අය හිත නැති වෙනවා ශූන්‍යයි කියතිය හිත පැත්තේ අනිත්‍ය ඊට පස්සේ බලන්න. හිත පැත්තේ අනිත්‍ය බලන ඕනම් කෙනෙකුට ආකාශය අනන්තයි විඥානය අනන්තයි කිසිවක් නැහැ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා කාම රෝපාවචර භූමියක් තියෙනවා. රෝපාවචර බාහිරකල තියෙනවා. කය සම්පූර්ණයෙන් නිරුද්ධ කළා. මහා කල්ප ලක්ෂ ගණන් වලට අරූප බමතලයේ පුදින්න මනස හදාගන්න පුළුවන්. හැබැයි එහෙම හදාගත්තා ඕහිතනවා මේ අනිත්‍ය වෙච්ච මේ ශූන්‍ය වෙච්ච මේ අනන්ත වෙච්ච විඥානයේ සිහි කරන ආත්මවත් පුද්ගලෙක් ඉන්නවා කියලා තවත් ආත්මයක්ව එයින් බහැරවත් අරගෙන ඉන්නේ. ඒ නිසා අරගෙන යටපත් කරගෙන ඉන්නකම් පුළුවන් ඊට පස්සේ නැවතයි පල්ලෙන්ට එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ මෙන්න මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුනම ඉක්මවලා යනවා. ඒක ලැබෙන සම්මාදිටිය විතරයි. ඒ සම්මාදිටිය තුලදී පින්නතුනි. ඒ සම්මාදිටිය තුලදී බාහිර රූපේ පැටගන්නේත් නැහැ. අභ්‍යන්තර හිතේ පැටගන්නේත් නැහැ. මේ පැත්තේ ආත්ම කියලා තමන් ඉන්නවා කියලා පනවගන්නේත් නැහැ. සමස්ත ජීවිතෙම කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මොහතකදී හටගෙන එතනම නිරුද්ධ වීමයි තමන්ගේ සමස්ත ජීවිතයම කියලා සම්පූර්ණ අවබෝධයටපත් වෙනවා. එහෙම කෙනා අනිත්‍යතාවය හොඳට දකිනවා. අනිත්‍යතාවයත් ඒ කාලවල කරන්නේ නැහැ සටන් කරන්නේ නැහැ. දුක හොඳට දන්නවා දුකත් ඒ කාලවල කරන්නේ නැහැ ඒක තමන්ගේ කරගෙන නැහැ ඒ දුක. අනාත්මතාවයෙන් පසක් කරලා හේත් එක්ම ජීවිතය ගත කරනවා. මේ යථාර්ථයේ ඉදිරියේ සංසම් පුද්ගලෙක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේකේ ප්‍රතිඵල විදියට ධර්මයේ සඳහන් වෙනවා කාරණිය මහා නිදාන සූත්‍රයෙන් පටික සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියලා කාරණා දෙකක් මේකේ දක්වලා තියෙනවා. මෙතන මේ පටික සම්පස්සේ කියලා කියන්නේ බාහිර රෝප තුළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ කර්ම තුළ හිත බැස ගන්නා ගතිය. අධිවචන සම්පස්සේ කියන මනස තුළ හිත බැස ගන්නා ගතිය. අපේ මනස තුලත් සිතුවිලි එනකොටම ඒ සිතුවිලි අපි ගැටගහන්නේ රූපත් එක්ක. බාහිර රූපයක් දකිනකොටම ඒ රූපය ගැටගහනවා තියෙන අත්දැකීමත් එක්ක. දැන් ඔබට මම අම්මා කියලා කියනකොටම ඔබගේ අම්මා කියලා කියනකොට මොකද වෙන්නේ? අම්මත් එක්ක දින අතීත චිත්‍ර ඔක්කොම ටික මේ පැත්තේ ඉන්නවා. අම්මා මේ ගිහිල්ලාද? අම්මා ඉවරද මේ ගිහිල්ලා නැහැ. අම්මා ජීවත් වෙනවා. ඇයි? අපි ඒ ටික සිහිපත් කරනකොට අතීත අත්දැකීම දැන් වැටගෙන ඉන්නේ. නැවත අම්මා හොයාගෙන ඕන තැනකට යන්න පුළුවන්. ඒ වගේම හිත කරුණක් එනකොටම අපි ගොම හිතට හිතුණා කියලා මේ බුදුරජාණන් වහන්සේ කියලා හිතනකොට ඊට පස්සේ බුදු පිළිම දිහා බලන පිළිපැත්තට යනවා. හිතන්නේ මේ පෙරුණේ මේ පැත්ත ඇසේ. පින්නතුනේ සාමාන්‍ය ලෝකයේ කෙනාගේ ලක්ෂණය තමයි නාමකායේ පටික සම්පස්ය, රූපකායේ අදිවචන සම්පස්ය කියන මේ දෙපැත්තට හිත දොරණි වෙනවා. නාමකායේ පටික සම්පස්ය කියලා කියන්නේ හිත කර්මණ ආපු ගමන් ඒක හොයාගෙන බැහැරට යනවා. රූපකාය අධිවචන සංපස්සේ කියන්නේ බාහිර රූපයක් පේනකොට ඒක හොයාගෙන ඇතුලේ අතීත අත්දැකීම් ටිකට යන අවශ්‍යනික වෙන්නේ. අය කාලයක් රූප කාලයක් යන්නේ. පින්නතුනේ මෙන්න මේ දෙකෙන් දෙපැත්තට දෝලණය නොවන විදියට. හිතට අරමුණක් ආවම මේක එතරම් නිරුද්ධ වෙන විදියට ඇස කන නාසය ඉන්ද්‍රිය තුලින් ඇතිවන විඥානෙ එතරම් නිරුද්ධ වෙන විදියට දර්ශනයෙන් යුක්තව සිහියෙන් සහ නුවණින් සිටීමයි බුදුදහමේ සමස්ත ඉගැන්වීම් තුළින් අපට ගන්න. මේක තමයි බාහිර ධාරිතියට දේශනා කලේ. දිත්තේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා. කෙනෙක් මෙන්න මේ කුසල කාර්ය තමයි අපි දිගටම දිනු කරන්න ඕන. හැබැයි දැන් මේ ආපු ගමන් හිතන්නේම Taman සෝවන් කියලා නේ. පින්නතුනි මේ ධර්ම මාර්ගයේ මාර්ගය විතරයි. ඔබ යම් සිතනක ඇඟට ගලතර පස්සේ පඩ පිට බැලුවට පස්සේ කොහේද කියලා ඒකේද පේන්නේ නැහැ ඇඟට එකේ. පින්නතුනි ඇඟට එකේ ඔබ යන්නට ඕන. ආරස්තනික මාර්ගය කොටස් දෙකකට විස්තර කරනවා. එකක් තමයි සත්‍ය ඥානෙ විදියට, ඊට පස්සේ ප්‍රත්‍ය ඥානෙ විදියට. සත්‍ය ඥානය කියන්නේ සොතම ඥානය තුනේ මේක සත්‍යයි කියලා පසක් කරගන්නකොට සම්මාදිටිය පළවෙනි අංකේ. තේරුම් ගන්නකොට පළවෙනි අංකේ. යනකොට ඒ මාර්ගේ යනකොට සත්‍ය ඥානෙ විදියට, ප්‍රත්‍ය ඥානෙ විදියට එතකොට පටන් ගන්න සීලය. සත්‍ය ඥානයේදී සමාධියෙන් පටන් ගන්නවා, ප්‍රඥාවෙන් පටන් ගන්නවා. කෘත්‍ය ඥානයේදී සම්මා වාචා වලින් පටන් ගන්නවා. ඒ කියන්නේ තමන් ක්‍රියාකාරීත්වයේ සීලෙන් පටන් ගන්නවා. ඔබ යම් කිසි යම් තැනකට යනකොට ඒ ගමනේ මූලික පදනම තමයි ලිපිණේ ගන්න එක. යනකන් සීපත් කරගන්න එක. ඒක හරියට සත්‍ය ඥානය වගේ. හැබැයි ඔබ ගමන ආරම්භ කරාට පස්සේ කෘත්‍ය ඥානය කියන එක වාහනේ නැගින වෙලාව වගේ. එතකොට පටන් ගන්න සීලය. මෙන්න මේ දෙක මට ලවා ගන්න එක බොහෝ දෙනෙක් ආරසින් මාර්ගය පටන් ගන්න සීලෙන්ද ප්‍රඥාවෙන්ද කියලා වාද වේද තියෙන්නේ මෙන්න මේ කාරණේ දැන ගැනීම නිසා. එතකොට සත්‍ය ඥානයේ විස්ෘතමේ ඥානයේදී සම්මා දිට්ඨිය මුලින් තියෙන තෝන දුක්ඛේ ඥාන සම්බේ ඥාන කියලා චතුරාර්ය සත්‍ය දැනගනවා සම්මා දිට්ඨියෙන් ඒක තමයි මැප් එක ගන්නවා වගේ. ඇඩ්‍රස් එක ගන්න එක වගේ. ප්‍රැක්ටිස් කරනකොට කෘත්‍ය ඥානෙ විදිහට කරන දේ හැටියට එතෙන්ද යහු වෙන සීලය. ඒ නිසා අවස්ථා දෙකේදී දෙවි කියන පාවිච්චි කරන්න ඕනේ. පින්නතුනි කාලය ඉක්මල යනවා. බුදු දහමේන මූලික කරුණු ටිකක් අද අප සාකච්ඡා කරේ වෙලාව හැටියට. ඔව් ඇත්තම දුතාම කියන්නේ දැන් ස්වාමීන් වහන්සේලා සීලය රකින්නට අමතරව තවත් සීලේ ශක්තිමත් වෙන පුරණ කාරණා තියෙනවා. දැන් උදාහරණයක් ඇහිලා දිගටම ගස් මුලල වාසය කරන එක. පින්න පාතේම යැපෙන එක. නැත්තම් මොනිදා ඉන්න එක. මොනිදා කියන්නේ පොට්ටේ කොළුව කියන්නේ නැරෙලා. කොහොම කුඩුව වාඩි වෙනේ කියන්න පුළුවන්. එහෙම පොට්ටේ කොළුව කියන්නේ නැත්නම් වෙන්නේ එක. ඊළඟට එක දිගටම පින්න පාතේ එක පේළියට යන එක. ගෙවල් පිළිවෙල යන එක. තයරක් තියෙන පාත්‍රයේ විතරක් පාදන එක. තයරක් තියෙන සුසාන භූමිවල විතරක් ඉන්න එක. මේ වගේ කාරණා හේතයක් තියෙන දුකාංග කියලා. ඒවා අර මේගෙන් මේ සීලය රැකීමට උපකාර වෙන දේවල් විදිහට සලකනවා. හැබැයි ඒ මොනවා කියලා සීලය කියන එක නිතරම ප්‍රඥාවෙත් එකට මෙලිලි යන්නට ඕන. හරියට ඒකාන්තකින් අනිත්කට සෝදන වගේ ප්‍රඥාවෙන් සීලය සීලෙන් ප්‍රඥාවක් නිතරම මිත්‍ර වෙලා තියෙනට ඕන. එහෙම නැති සීලය සීලමත් අනාමාසයට යනවා. අර බාහිර දේ තුලම ඉක්මනා කියලා හරියන්නේ නැහැ. එහෙනම් නිවන් දකින්න ඕන ඇත්තම නිකන් නම් කොච්චරද සාපේ. කොච්චර මිනිහක් මොනවද තිබුණද? කොච්චර පරිත්‍යාගයක්? කොයිතරම් කැපවීමක් තිබුණද? එහෙම පරිත්‍යාගයකින් විතරක් කැපවීමකින් විතරක් මේ ගමන යන්න බෑ. ඉන්ද්‍රිය පහම පිටිනුනේ සද්ධා විරිය සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම එකට යන්නට ඕන. ඉන්ද්‍රිය සමතාවයක් තියෙනට ඕන. ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමරණ වාදින එකම නෙවෙයි ඇත්තෙන්න. ශ්‍රද්ධාව කියන්නේ මේ දහම් අනිවිදිය තමයි සැබෑ සත්‍යය. නිවන් දැකීම සඳහා මේකයි ඒ කියන්නේ මාවත කියන්නේ විශ්වාසයක් තමයි ළඟ තියෙනට ඕන. ඒ වගේ මේත් එක්කම අකුසල දුරු කරමින් කුසල වඩමින් වීර්යෙන් මේ ගමන යන්නට ඕන. නිතරම සතියේ දිනතෝර තමයි අය සහ සිත ගැන නිතර සිහින දිනතෝර මොලකාරයක් දාලා වගේ. ඒ අතර කියන්නේ දෙවිහිද සමාධිමත් කරන්නට ඕන. තමන් කැමති සමත කමඨහනකින් නිතර නිතරම හිත එක්තැන් කරන්නට ඕන සමාධිය. අන්න ඒ සමාධිමත් වෙච්ච ඉතින් මේ අනිත්‍යතාවය ස්කන්ධ පංචකය අපි මොන අත්දැකීමක් ලැබුණාද? ඇසෙන් රූපයක් දැක්කා, කනෙන් ශබ්දයක් ඇහුවා. මේ කුමන ආයතනකින් අපි අරමුණක් ගත්තා සිදුවන්නේ? මේ රූපාදී ස්කන්ධ පංචකය පෙර ප්‍රශ්න මේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන එක අපි දකින්න ඕන. ඒ කුමන අත්දැකීමක් ගත්තා ජීවිතය අර්ථමේ? මෙන්න මේ තුල හිත ඉන්නවා නම් ඒ ඉන්න මොහොත තුල අපේ කිසිඳු බාහිර දෙයක් හෝ හිත පිළිබඳව හෝ හිත බැසගෙන නැහැ. අපිට මුලදී බාහිර රූපය තුල නිදහස් වෙන පුළුවන් හිත මැත්තට හිත තියෙනවා. හැබැයි අපි හිත නිත්‍ය වශයෙන් අරන් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල කියන හිතත් නිත්‍ය වශයෙන් ගන්න නැහැ. හිතත් ඒ මොහොතට හටගෙන හේතු නිසා හටගෙන හේතුන් ගැන නිරතුරුවමයි. කාමයේ හඳුනා ගන්නවා කියන්නේම ඒ හිතම තමයි. ආයි මම මේ පැත්තේ ඉන්නවා හිත මේ පැත්තේ තියෙනවා කියන එකක් නෙවෙයි. මේ සිතන සිතවිල්ලම තමයි සිත කියලා කියන්නේ. ජීවිතය කියලා කියන්නේ. ඒ සිත සංයමයෙන් වෙන දෙයක් නෙවෙයි. ඒක රූප වේදනා සංඥා සංකාරත් එක්ක එකට යන දෙයක් කියන එක දැනගන්නට ඕන. ඒක සම්පූර්ණයම නොනින් දැක ගන්න කියන දෙයක්. පින්නතුනි මේ ධර්ම තුළ අපේ හැකිතා කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සම්ධර්මාශ්‍රවණය කරමින් ඒ අහන ධර්මයේ නොනින් මෙනෙහි කරමින් හැකිතා දුරට සමාධි දර්ශනා තුළ ස්ථාව වෙනද උත්සාහ ගන්නට ඕන. ඒ සඳහා නිතරම සෝච බව, අවංක බව, නොනින් බව කියන මේ කරුණු අපේ ජීවිතය තුළ අපි තහවුරු කර ගන්නට ඕන. මුලින් තමගේ විඥානයේ පැත්තට අවධානය යොමු කළා. බාහිර ලෝකාදී ඕලානික කටිග සංඥාවෙන් දුර වෙන්නට ඊට පස්සේ ප්‍රඥාව පිට කියලා අදි වචන සංකල්පයෙන් දුර වෙන විදියට අපි අපේ දර්ශනය දියුණු කර ගන්නට ඕන. පින්නතුනි මේ අපට ලැබුණේ අතිශය දුර්ලභ අවස්ථාවක්. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ කර්ම ගානකට පස්සේ ලැබෙන අතිශය දුෂ්කර දුර්ලභ අවස්ථාවක්. මේ අවස්ථාව ගෙහි යන්න දෙන්න එපා. ඒ නිසා සාමාන්‍ය ලෞකික කුසලිය අපිට කරන්න පුළුවන් අනිත්‍යයක් කරන්නේ. හැබැයි ලෝකෝත්තර කුසලයට යනකොට යම්සි පරිත්‍යාගයක් කරන්න වෙනවා. මොකද පරිත්‍යාගය අපි එදිනෙදා ගන්න වැඩවලදී සම්පූර්ණ ඉතලම ප්‍රමුඛත්වයෙන් ධර්මයට දෙන්නවා. වරදවා තේරුම් ගන්න මේකෙන් කියන්නේ නෑ හොඳ අංකල් එන්නේ කියලා නෙමෙයි කියන්නේ. තමන් කොතන හිටියත් මේ ධර්මත් එක්ක ඉන්නකොට තමන් සාධයකට කියලා වෙන පුළුවන්. මගුල් දෙතරකට කියලා වෙන පුළුවන්. ඒ කොතන ගියත් මේ ධර්මත් එක්ක තමන් ඉන්නකොට දැන් සමහර අයට ඇමිට මේ වෙනතු නෙවෙයි සමහර අයට මම හරි ආගමික වැඩක් හරි මොන හරි දෙයක් කිව්වහම හාඳුරන්නේ වෙන වැඩක් නැතිවෙත් එන්නම් කියලා කියනවා. වෙන වැඩක් නැතිවෙත් එන්නම් කියලා කියනවා. එහෙමයි දෙතින් කාමන්ත කතා සමාධිය පිට තමයි ඉන්නේ. ඒකයි වුණොත් ඉතින් සුභතියක් නැහැ නේද? ඊට වඩා වෙනතේ පරිත්‍යාගයක් අපේම අපිට කරන්නයි. දැන් අපි ගන්න මෙතනින් පිටුම අපිට අවුරුද්ද මුලදීම ඒ තමයි ආගමික කටයුතුවලට උපරිම ප්‍රමුඛත්වය දෙනවා. ඉතින් එහෙම වෙන්න ඕන පිළිතුරු. එහෙම වුණොත් තමයි දැන් ඔබ පහුවේ කලකැන්නට බුරුමෙන් කායන්ත වගේ ගියානේ නේ. ඔබ දකින්නේ නැති ඒ ස්වාමීන් වහන්සේලා ඇතැමිට ගිහි පිළිතුරු කොයි තරම් කැපවීමක් මේ සාසනින් දහමනය කරනවා කියන්නේ. අපිට පිළිතුරු ඒ වගේ පරිත්‍යාගයක් නෙමෙයි. අපිට ඒ විදිහට ඇතැමිට මේ දෙලින් තනියම වාඩි වෙනවත් බෑනේ අපිට. එහෙම වෙන සමහරට පිළිතුරු දහස් ගණන් නෙමෙයි ඇතැමිට ලක්ෂ ගණන් එක තැනක සාලාවල ඉන්නවනේ ඔබ දකින්න තියෙන ලොකු සාලා. බලන්නේ මේ සුපේරියට ලස්සනට වාඩි වෙන එකනේ. අපිට ඒ තරම්වත් පරිත්‍යාගයක් කරන්න පුළුවන්ද? පින්නතුනි මෙන්න මේ කුසලතා, මේ කැපවීම, මේ පරිත්‍යාගය අපේ ජීවිත තුළම තමයි කිසියම් විදිහේ ආධ්‍යාත්මික වෙනසක් අපේ ජීවිත තුළ වෙන්නේ. නැත්නම් සාමාන්‍ය කෙනෙක් කළා අනිත් දැනගෙන බැලුමහල කුටි කාලේ මියන්න පුළුවන් කමන්නේ. ඒ එහාට යන නම් පින්නතුනි අපට යම් කිසි විදියක පරිත්‍යාගය කරන්න. ඒ පරිත්‍යාගය විතරක් ප්‍රමාණවත් නැහැ පින්නතුනි. හොඳ දර්ශනයක් තමයි විතරම කියනට ඕන. චතුරාර්ය සත්‍ය කියන්නේ දැන් අපි කිව්ව දුක දුක සත්‍ය කියලා දෙකක්. සමුදය සමුදය සත්‍ය කියලා දෙයක් කිව්වා. නිරෝධය නිරෝධ සත්‍ය කියලා දෙයක් කිව්වා. මාර්ගය මාර්ග සත්‍ය කියලා දෙයක් කිව්වා. ලෝකේ මිනිස්සු දුක සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර දන්නවා. හැබැයි හද දැනගත්තට විතරක් ධර්ම දැනගත්ත වෙන්නේ නැහැ. දුක් සමුදය නිරෝධ මාර්ග නෙවෙයි දුක් සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියලා මේ හතර දැනගන්නවා බුදුමහාගමේ ධර්මයට අපි කැමති නැත්නම් හොඳයි කියලා තුනි මේ රැස් කරගත් උතුම් කියන මල බලයෙන් ඔබ හැම දෙනාටම මෙන වශයෙන් වඩවඩාත් මේ දහම ඉදිරියට යන්නට කායික මානසික නිරෝගී භාවය ලැබේවා. රැස්කරගත් මුතුන් පින්කමෙන් අපෙන මෙන් මිය ගිය පින්කම දේශීය සත්‍යෝද මේ පිණසුව ප්‍රත්‍යක්ෂවා. ඒ වගේම මේ පින්කමට උදව්පකාර කරන වඩස්සක්කාර ඒසියු පසෙන් සලකන හැම දෙනාටමත් අපේ හැම දෙනාටම මේ දින උතුම් මොණිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තෝ සම්මේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොනින්දවෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.